විඤ්ඤාගාරගතවා ඉතිපටි සංචික්කති. ඒ පටි සංචික්ඛනේ කරනවා. අපි දැන් ධන පටි සංචික්ඛනේ කරනවා කියන්නේ යලිත් සලකා බලනවා. එරුවන් සරණයි. මොකද කරන්නේ? රූපං අනිච්ඡං, වේදනා අනිච්ඡා, සංඥා අනිච්ඡා, සංඛාරා අනිච්ඡා, විඥානං අනිච්ඡං ඉති ඉමේසු පංචසුපාදානක්ඛන්දේසු අනිච්ඡානුපස්සී විහෙරති. ඔය අනුපස්සීව ඉන්නේ නැහැ. දැන් ඒක අප පැහැදිලිව දන්න දෙයක්. ඒතකොට මේකයි කරන්න ඕනේ කියලා ඒ පරියාප්තිය අප දන්නවා. දැන් මේක අප වෙතින්ම හොයලා බලන්න අපිට කොහොමද ඉඩක් සැලසෙන්නේ? කොහොමද අපිට ඉඩක් සැලසෙන්නේ? ඒකේ අපි අප්‍රමාණ වූ භික්ෂු පිරිස් දේශනා කරනවා, කර්මස්ථාන දෙන උත්තමයොත් දේශකයොත් දේශනා කරනවා. අපි නිසා දන්න මේක කරන්න උන විදිය තමන් තුලම බලාගෙන සිටීම. තමන් තුලම අවධානයෙන් බලා සිටීම. ඒ බලා සිටින්ට අවශ්‍ය දේ අපි දන්නවා, කර්මස්ථානයක් ඕන කියලා දන්නවා. ඒ පුරුදු කරන මොකක් හෝ ඒ කර්මස්ථානේ නැත්නම් ඒ මාතෘකාව හිතට දෙන මාතෘකානු ගිහිල්ලා මේක ඇතුලේ හාරව අවසල බලන. අවසල බලනටත් වඩා ඒක එනේ එක ගැන අවධානයෙන් සිටිනු. ඒකයි හාර අවසල බලන කියන්නේ, එකකටවත් චන්ත නොදී බලන. එතකොට ඒ ගැන යන්තම් මතකේ තියාන ඒ ගැන ප්‍රතිපදාවට එන්න ඕන විදිහ අපි දන්නවා. එතකොට ප්‍රතිපදාව මග හරවා ගන්නට හොඳ නැහැ කියන බව දන්නවා. කොහොමද අපි දන්නවා? ශීලයේ අත්‍යවශ්‍ය දෙයක්, ඉන්ද්‍රිය සංවරය, උස්සාහය, ඊට පසු ජාග්‍රියාන යෝගයේ භෝජන මත්තඤ්ඤතය දන්නවා. එතකොට ඒවා එහෙමම තියාගෙන අපි දැන් මේක දිහා බලන හැටි තමයි අපි ඉගෙන ගන්නට ඕනේ. ඉතින් එක එක්කෙනා එක එක විදිහට දකිවි. අපි සූත්‍රයට අනුව සල ඉගෙන ගන්න උදාහරණ අපිට මොකද්ද කියන්න හදන්නේ. අනිච්ච සංඥා භික්ඛවේ බහුලීකතා මහඵලා හෝති මහානිසංසා. මේ සංඥාව ද සංඥාව කියන එක දන්නවා අපි. සංඥාවෙන් තොරව එහාට යන්න බෑ හිතට. සංඥාව උඩ නැගලා තමා යන දිහාව තීරණය කරා. සංඛාර ලෝකේ හදාගන්නේ සංඥාව. ඒතු සාමාන්‍යයෙන් සත්වයකට පුජ්‍යලයකට තියෙන්නේ ඕනෑම සත්ත්ව භාවයක් ලබා ගත්ත කෙනෙකුට තියෙන්නේ නිච්ච සංඥා, සුඛ සංඥා, අත්ථ සංඥා. ඒ වගේමම තියෙන්නේ සුභ සංඥා. ඒක විපල්ලාස විදිහටමයි තේරෙන්නේ උඩට සත්‍යය. එතකොට ඒක විපරීත වශයෙන් පේන්න පටන් ගන්න. ඒ විපරීත වශයෙන් පේන්න පටන් ගන්න එක තමා සසරට සසර මේ සංසරණයට හේතුල තියෙන්නේ. සංසරණයට හේතුල තියෙන්නේ මා උත්සාහ ගන්නවා පොදු වචන වලින් ඉවත් වෙලා අපිට හුරු පුරුදු වලින් ඉවත් වෙලා අපිට මේ ක්‍රියාකාරීත්වය දකින්න ලේසි වෙන වචන පාවිච්චි කරන්න. ඒ කියන්නේ සංසාරයේ භවය වගේ කියන්නේ සංසරණය කිවි එකයි. ඒක උදේට මතක තියාගන්න. අවධානාත්මක එක සතිමත් ඉන්ටෙන්ෂන් එලම ඒක කියන්නේ. ඒ සංසරණයට අහු වෙන්නේම අර විපරීත වශයෙන් දැකීම නිසා. එතකොට අප මගේ වන්දනීය ගුරුවරයෙක් මට කියනවා අප ළඟ යතුරක් තියෙනවා. අපේ යතුර දකුණු පැත්තට කරකුවොත් අප ලොක් වෙනවා. ඒ කාමරයට එළියට යන්න බෑ. අපි යතුර වම් අතට කරකෙව්වොත් දොර අරගෙන එළියට යන්න පුළුවන් කියලා. ඒ වගේ මනසට හුරු කරන්න ඕන මේක විපරීතව දැක්ක පැත්තෙන් අනිත් අංශයට දකින්න එක තමයි තථාගතයන් වහන්සේ සංඥා එක්තරම්ම වැදගත් කියලා කියන යහපත් වූ සංඥා. මොකද දවයත් අපි ගෙන ගන්න අපි දන්නවා අහලා තියෙනවා ඒ ගෞරවණීය භික්ෂුන් වහන්සේලාගෙනුත් ඒ වගේ අර අනිත් ගෞරවණීය කල්යාණ මිත්‍රයන්ගෙනුත් මේ තථාගත ධර්ම විස්තර කරන හැමෝම කියන දෙයක් අපි අහලා තියෙනවා. සංඥාව සංඥා විපල්ලාසය තමා චිත්ත විපල්ලාසයට උදව් කරන්නේ සපෝට් කරන්නේ පොහොර දෙන්නේ මේක ඒ කුඩ නැගලා තමයි අනිකට යන්නේ. ඒකත් ගැන දිගට දිගට දිගට හිත හිතුවාම තමයි ඒක දික්ටි බවට පත් වෙන්නේ. සංඥා ඒ නිසා දැන් අනිච්ච සංඥා රූප වින්දන මතක විශේෂයෙන් මතක මේ මතකයේ කියන එක සංඥාවේ නිරන්තර ප්‍රවාහයේ මතක් වීම නිච්ච සංඥාවක් ඇති කරන ඒ වේගවත් බව නිසා ඒ මතක් වීමම තමයි නිච්ච සංඥාවට හේතු වෙන්නේ. ඒ නිසා තමයි ඔය මහසි සාඩු හඳුරු නැත්නම් උභාකින්තුමා ඊට පස්සේ ගෝයින්කජිතුමාගේ પરම්පරාවට ආපු ඇතු ඊට පස්සේ ශ්‍රී ලංකාවටත් ඒක ෂේන්දුනා. ඒ අර භාවනා මාර්ගයේදී යමක් මතක් වුණා කියලා ශීපත් කරන්න කියන ප්‍රතිවේක්ෂ කරන්න කියන එක ඉතාම වැදගත්. දැන් සක්මනේදී කකුලක් උස්සනකොට ඉස්රෝම වම සහ දකුණ වශයෙන් ගොරෝසු විදිහට ඒක යනවා. ඊට පස්සේ කකුල උස්සනවා ගෙනියනවා තියනවා. ඊට පස්සේ ගෙනියන්න හිතනවා කියන එක දක්වාම මනස ගැඹුරු කරනවා. ඒක ඉතාම අවශ්‍යයි. මොකද මේ මා තුල මං හාරලා බලන්න හදන්න නැත්නම් මා තුල දිග හැරෙන හැම දෙයක්ම සතියේට හොරා දිග නොහැරියන්ට වග බලාගෙන. එතකොට තමයි පේන්න පටන් ගන්නෙ රූපං අනිච්චං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්චයි. තොර භාවනා මාර්ගයේදී මේක බලාගෙන ඉන්න විට අවධානයෙන් සිටින විට විශේෂ දේ තමයි දැන් ආස්වාස ප්‍රස්වාස ගැන හිතනවා නම් ඒක වෙනම විදිහක් තියෙනවා. මම ඊට එහා ගිහලා මතකයට යන්න හදන මේ සංඥාව ගැන කියන නිසා යමක් මතක් වෙනකොටම මතක් වුණා කියලා හිතාගන්න දැනගන්න. ඒ දැන ගැනීම නූනොත් එහෙම ඒ අවධානයට අහු නුනොත් එහෙම ඒ සංඥාව විසින් මෝහය මත අන්ධකාරය මත ප්‍රපංච රාශියක් නිර්වාණය කළාමාරයි ඒකට අහු වෙලාමාරයි මේ සත්ව භාවයේ මේ පුද්ගල භාවයේ මේ මනස එතරම් නිදහස නැත්තේ එක ඊට පස්සේ වින්න රසකුත් එන්න පටන්ගෙනමාරයි. එනිසා මේ මතකය කියන එක මෙමරිස් කියන එක අපි ඒකට තමයි සංඥා කියලා දැන්ට කියන්නේ. මේ ඒ බැලීලේ ඒ බැලීම් කාර්යයේදී ඒ අනුපස්සනා කාර්යයේදී ඒ පටිසංඛාන කාර්යයේදී දකින්නේ ඒකයි. පටිසංචිච්ඡනේ කිව්වේ ඒකයි. එතකොට අනිත්‍ය සංඥාව මේ විදිහට පුරුදු කළොත් දැන් එතකොට අනිත්‍ය සංඥා භාවිතා කළොත් එහෙම බහුලීකත කරොත් එහෙම ඒ දැන් එතකොට මනසට උගන්වනවා මෙතෙක් කල හොරපැත්තේ යන්න හුරු වෙච්ච මනසට මගේ වචන කිව්ව හොරපැත්තේ කියලා කියන්නේ මට හොරෙන් මාව අවිජ්ජා මෝහ කියන්නේ මට හොරෙන් ඒකට යන්න ඒ අඳුරක් තියෙන නිසා ඒක යන්න පුරුදු කරලා තියෙනවා නිත්‍ය සංඥාර්ථය. ඒ නිත්‍ය සංඥාව විසින් මට ඇතිගෙන වින්දනයට ලොකු ඇල්මක් ඇති කරගන්නවා ඊට පස්සේ. ඒක චිත්ත වෙනවා ඊට පස්සේ දිට්ඨි වෙනවා ඒතකොට. එතකොට මේ අනිත්‍ය සංඥාව භාවිතා කළොත් බහුලීකත කළොත් ඒක වචන වශයෙන් කිව්වත් කමන්නේ. හැබැයි අවධානාත්මක වෙන්න ඕනේ සරුවම. අවධානය අත්‍යවශ්‍ය දෙයක්. එහෙම කරොත් ප්‍රතිපලයේ ඉහළයි කියලා මේ කවුද කියන්නේ? මේ කතා කරන පුජ්‍යලයා නෙවෙයි කියන්නේ. අපි තාම ආදරෙන් ශාස්ත්‍රයේ දේශනයක් හොයාගෙන යනවා. ඒ අපේ හදවත පිදුව, ඒ අපේ බැතිසිතට අහුවෙච්ච ඒ වන්දනීය ගුරුතුමන් ශාස්ත්‍රුන් වහන්සේ තථාගතයන් වහන්සේ කියනවා මහත්ඵලයි මහානිසංසයි විශාල ප්‍රතිඵල දෙනවා. පුංචි gediyak නෙමෙයි දෙන්නේ. අමා ඵලයක් දෙනවා මහානිසංසයි. කතම් භාවිතා භික්ඛවේ අනිච්ච සංඥා බහුලී කතා මහප්පලා හෝති මහානිසංස. කොයි විදිහට මේ අනිත්‍ය ගැන කොයි විදිහට ඉගැන්වොත්ද හිතට, කාගේ හිතටද? මේ හැමෝටම හිත් තියෙනවා. ගුලි ගුලි වශයෙන් ඉන්න මේ පංච උපාදානස්කන්ධ ගුලි වලට දැන් නම් දීලා තියෙනවා. එයා මෙයා, එයා මෙයා කියලා. ඒක දැන් තියාගන්න. එයා මෙයා අතුරුදහන් වෙයි පස්සේ. ලුණු ගෙඩි අතුරුදහන් වෙනවා. මේක කොයි විදිහටද වාසිදායක වෙන්නේ, කොයි විදිහට වැඩුවොත්ද කියලා. ඉද බික්ඛවේ බික්ඛු අනිච්ච සංඥා සහගතං සති සම්බුද්ධංගම් භාවේති. අනිච්ච සංඥාව සහිතව ඒකත් එක්ක ගිය සත්‍ය දිනු කරන සති සම්බුද්ධංගම් භාවේති අනිච්චා සංඥා සහගතම්. ඒතර අනිච්ච සංඥාවත් එක්ක කරට අත දාගෙන සති සම්බුද්ධංගි යන්ට. ඒ කියන්නේ සතියින් මේක කරන්නේ. ඒගෙන අනිච්ච සංඥාව ගැන සත්‍ය උපස්ථානය කරන පටිසම්භිදා මග්ග කියන ඔයතු නිරත පරිශීලනය කරන පොතේ ඔය බුද්ධංග වාර කියලා එකක් තියෙන හැම එකටම දෙන ඒ බුද්ධංග වාර කියන එකේ බැලුවොත් එහෙම තේරෙනවා කොහොමද මේ බුද්ධංග වලට ඒක සම්බන්ධ කරගන්නේ. එතකොට මේ අනිච්ච සංඥාව ඒ විදිහට දැකීමේ විපස්සනාවක් කියලා අපි දැනගත්තහම ඒ අනිත්‍ය සංඥා සහගතව ඊළඟට එන දේ තමයි ධම්ම විචේ. ඒ කියන්නේ පඤ්ඤාය පවිචිනාති. ධම්ම විචේ කරනවා කියන්නේ අර දැක්මින් ඒක හොයලා බලනවා. අර උද්‍යබ්බේ ඥානය කියලා කියන්නේ උද්‍යබ්බේ අනුපස්සනාව කියලා. ඒක තමයි මේ ගන්න හදාන්නේ දැන්. ඒක එනවා. ඒක එනවා. එක්ක ආස්වාස ප්‍රස්වාසයත් එක්කම එනවා. එහෙම නැත්නම් ආස්වාස ප්‍රස්වාස කරගෙන යනකොට එන ඉතිරි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා හිතට අහුවෙන ඕනම දෙයක් ඒකට දාගන්න පුළුවන්. එතකොට මේක දකින්ත දකින්ත අර විමුක්ඛ මුඛයක් පෑදෙන බව තමන්ට ඒක ඉන්නේ ඇතුලෙන්. එතකොට ඒක තමන් මේක කරගෙන යනකොට අනිමිත්ත චේතෝ විමුක්තිය දිගහැරෙන්න පටන් ගන්නවා. ඇයි මේක දකිනකොට තේරෙනවා මට කියලා අත ගහන්න එල්ලෙන්න තැනක් නැහැ කියලා. අර එල්ලෙන්න හදන්නේ කරවලක් කියලා අර අපි ගෙන ගත්තේ අර කරවලක දිරච්ච වැල්වල නේද මාව එල්ලෙන්න හදන්නේ කියලා. අත ගහන්න තැනක් නැති වෙනවා. මුළු භවේ මුළු ඒතර මුළු භව කියනකොට දැන් මේක ඈත පිටක් නෙවෙයි මතක් වෙන්නේ. පච්චුප්පන්නේ මේ තත්ත්වය මේ වෙලාව මේ වෙලාවෙන් තොර කිසි වෙලාවක ඒක දකින්න විදියක් නැහැ. ඒක මනසට සංඥාමය වශයෙන් ගන්නකොට අපිට කියන්න පුළුවන් අතීත වෙන්න පුළුවන්, අනාගත වෙන්න පුළුවන්, පච්චුප්පන්න වෙන්න පුළුවන්, හීන, පනිත, සුවන්න, දුබ්බන් ඔක්කොම ගන්න පුළුවන්. ඒ කොයික ගන්ටත් අවධානය යොමු කරන්නට වෙන්නේ මවිසිං. දැන් අතුරු මවිසිං කියලා කෙනෙකුත් නැහැ මේ සතියට අහු කරන්නට වෙන්නේ. දැන් උපාදීන තත්ත්වයක් තියෙනවානේ, අහු කරන්නට වෙන්නේම පච්චුප්පන්නේ. පච්චුප්පන්නේ මතකේ, මෙමරි එක. ඒ මෙමරි කියනකොටම ඔළුවට ඇවිල්ලා පරණ එකක් නෙවෙයි, මේ ඇතුලේ දැන් වෙන එක. ඒක අපිට ගත්ත ඉමේජස් තියෙනවා, ෆොටෝ ගහපුවා තියෙනවා මේක ඇතුලේ. ඒක තමයි මතුවේන්නේ. වින්දනයක් එක්කේ ඉන්නේ. ස්පර්ශයේ එතෙන්දීන ස්පර්ශ කියන්නේ මන සම්බන්ධ වෙන මානසික. දැන් විශේෂයෙන් වෙන්නේ මානසින් සම්බන්ධ වීම එක් කරගෙන යනකොට. ඒ මානසින් කරගෙන යන මේ සම්බන්ධ වීම තේරෙනකොට තේරෙන්නේම අනුච්ච සංඥා නැත්තම් අර කරවලක තමයි එල්ලෙන්න හදන්නේ කියලා. එතකොට එල්ලෙන්නේ නැහැ. ඒක තමයි අනිමිත්ත චේතු විමුක්තියට යන්නේ. නැත්තම් විමුක්ක මුඛයට යන්නේ. ඒව පුංචි දේවල් කියලා හිතන්න එපා. ඒ අවබෝධය සුතමේ ඥානෙන් හෝ චින්තාමේ ඥානෙන් දැනට තියෙනවා නම් කොයි වෙලාවක හරි ඒකේනවා භාවනාමේ ඥානෙට. ඒ ඥානෙට ආවහම කාගෙන්වත් සර්ටිෆිකේට් ඕනේ, කාගේවත් වචන ඕනේ නැව කොහොමද කියන්නේ. ඒ රහසත් එක අරගෙන ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතු. අර සංඛාර සමතයක්, ඒ කියන්නේ සංඥාව මත පපංච ගොඩ ගැහිම නතර වෙන තැන, ඒ ප්‍රපංච කඳු ගැහෙන තැන නතර වෙලා හීන් සීරුවේ එකලස් වෙන හැටි මනස පෙනීම තමයි සබ්බ සංඛාර සමතය. ඒ කියන්නේ සංඥාව දෙනු ලබන විඳ නැත්නම් විඳනයක් එක්කෙන සංඥාව, සංඥාව යලි විඳනයක් දෙනවා. විඳනය මත සිතිබිලි ගොඩ ගහ ගන්නවා. ඒ ගොඩ ගහන සිතිබිලි හිතන අතර වෙලා, මොකද සංඥාව අනිත්‍ය හැටි දැකලා හමාරයි, මතකයේ අනිත්‍ය හැටි දැකලා හමාර නිසා. එතකොට එහෙම අනිත්‍ය සංඥා සහගතං ආගීව මයික්‍රෝෆෝනියක් ඔන් වෙලා තියෙනවා. ඔෆ් කරගන්න කෙලවත් ගන්න බොහොම දුර. එතකොට ඒ අනිත්‍ය සංඥා එක්ක දැන් විරිය පීටි පස්සද්දි තියෙන බව මම විශේෂයෙන් මෙහි කිය යුත්තේ, මොකද මේක සිහිපත් කරගත යුත්තේ කතා කරන්න හතමත් පීටි සහ පස්සද්දි සම්බුද්ධංගත් මෙතනමතු වෙනවා. ඒ නිසායි ඒතං සන්තං ඒතං පනීතං කියලා කියන්න පුළුවන්. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සම්තෝ කියලා කියන්න පුළුවන් වෙන්නේ අර පීතිපස්සද්දි බුද්ධංග දෙකක් මේ එක්කම බලා ගන්නට පුළුවන් නිසා. මොකද ඒක කරනකොටම පරිලාහය අයින් වෙලා යනවා, කයි බරකම දුට්ටුල්ලාව අයින් වෙලා යනවා, නාම රූප දෙකේම. එතකොට සබ්බ සංඛාර සමතෝ ඒතං සන්තං කිව්වේ ඒකයි. ඒ පොතේ තියෙන ඒතං සන්තං කියලා මං කියේ සබ්බ සංඛාර සමතය කියන ඒ දේ සන්තයි පනිත. එතකොට අපද මේ සතිය පුරා මේ මාසෙ පුරාම ඉගෙන ගත්තයි බුද්ධංග හතට එක සම්බන්ධ කරන හැටි. එතකොට ඊළඟ කොටසේදී අනිවාර්යෙන් තථාගතයන් වහන්සේ දේශනා කරන මේක කරගෙන ගියොත් ඒවම් භාවිතාය භික්කවේ අනිච්ච සංඥා ඒවම් බහුලී කතාය දින්නම් පලානං අඤ්ඤතරම් පලම් පාටිකංකං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේෂී අනාගාමිත. පරම සත්‍ය අවබෝධයේ උදෙසා මනස විවෘත වෙනවා. එහෙම නැත්නම් අනාගාමිතාවෙන් අවසන් වෙනවා. එතකොට ඒක යෝගක්ෂේමයේ සඳහා හේතු වෙනවා කියලා ඊළඟට අනිවාර්යෙන් කියනවා. දැන් ඒ ටික සිහිපත් කරේ ඒ නිරෝධ වග්ගයේ තියෙන අනිත්‍ය සංඥා සූත්‍රයට. ඒකත් එක්කම සම්බන්ධ කරලා මම තව එකක් මතක් කරලා අපි ධර්ම සාකච්ඡා කරමු. අපට ඇහෙන්න සියලුම කල්යාණ මිත්‍රයන් භාවිත වෙන මනස පැත්තට කරුණ කියන්නට ඕන. අංගුත්තර නිකායේ 6 වෙනි කොටසේ තියෙනවා අනවත්ථිත කියලා සූත්‍රය. හයිවින් කොටස්කී පොත නෙවෙයි ඒ චක්කෙනිපාති ච භික්ඛවේ ආනිසංසේ සම්පස්සමානේන භික්ඛුණා වාසි හතර හොද්ද ප්‍රතිඵල තමන්ට දැනෙන ප්‍රතිඵල තමන්ටම පච්චත්ත වේදිතබ්බ ප්‍රතිඵල හයක් දැනගන්න එක්කන සබ්බ සංකාරයේසු අනෝධින් කරිත්තව. අනෝධින් කියල කියන්නේ අයින් කරන්ට එපා කිසි දෙයක් බලන. ඒ සීමා කරන්ටත් එපා රූපද වින්දනද මතකද සංඥාදීලෙන් ඕන දෙයක් දකින්නට. අනෝධින් කරිත්තා අනිච්ච සංඥන් උපට්ඨාපේතු. මේ අනිච්ච සංඥාවයි අතරක් නැතු යලි යලි මතු කර ගන්නට දකින්න. ඒ කියන්නේ ඇඟිල්ල හොල්ලන එකත් අනිච්ච. නියපොත්ත දැන ගෑවෙන එක අනිච්ච. ඇහැපිය ගහන එක තේරෙම දැන් අනිච්චයි. කටට දිව ගැලවෙන ගෑවෙන එක කියලා තොල ගෑවෙන එක හැම දෙයක්ම ඕනම දෙයක් ඉස්සල ගුරුසු විදිහට බලන්න පුළුවන්. නානකාමලේ සිද්ධ වෙන දේ හරි කමන්නේ. පටන් ගැනීම අවසානයි. පටන් ගැනීම අවසානයි. අත්පා දිගහැරීම පටන් ගැනීම අවසානයි. කතා කරන්න හිතන එක පටන් ගැනීම අවසානයි. කකුල ඉස්සෙන එක තියෙන එක පටන් ගැනීම අවසානයි කියලා. උපාද වය හැටියට ඒ වචන වලට අහු වෙන්නේ නැතුව මේ ක්‍රියාකාරීත්වය සතියේ ඉදිරියේ දිගහැරෙන්න ඉඩාරේ. ඒක උපට්ඨාපේතු. කතමේච මොකද්ද හය? සබ්බ සංඛාරාච මේ අනවට්ඨිතෝ කායිසං. අනවට්ඨිතෝ කියන්නේ අහු ඒක අයින් වෙන්නේ නැතු එහෙම නැත්තම් සම්පූර්ණයෙන් අතරක් නැතු තේරිලා. අර අනවට්ඨිත චිත්තස කියන්නේ පෙරලෙන සිට නොපෙරළී මට මේක පේන්න පටන් ගන්න ඕනේ කියලා හිතෙන්න ඕන. එතකොට සබ්බ සංඛාරාච මේ අනවට්ඨිතෝ කායි සම්ති. මේක බලාගෙන ගියොත් සීල සංස්කාරයන් ඒ වචන දැන් ඇහිලා සීල සංස්කාර කියන වචනේ. නමුත් සංස්කරණය වෙන හැම දෙයක්ම මේ වර්තමානයේ මේ පච්චුප්පන්නේ මේ මොහොතේ මේ සෙකන්ඩ් එකේ මේ අසුරු ගන්න මොහොතේදී ඒක තේරෙන්න ඕන. සබ්බ ලෝකේච මේ මනෝ නාභිරමිස්සති. ලෝකේ කොතනකවත් අගේ කරන්ට දෙයක් නොවේවා කියන අදහස තියෙනවා. අර ගිය සතිය කතාවේ කරවල කියලා අල්ලගන්න හැම එකක්ම කරවලක් අහුවෙන්නේ. දිරච්ච වැලක් අහුවෙන්නේ. දිරච්ච ලණුවක් අහුවෙන්නේ එල්ලෙන්. ඒ නිසා අභිරමණයක් වෙන්නේ නැහැ. සබ්බ ලෝකාච මේ මනෝ වුට්ටයිස්සති. ඔන්න හොඳ දෙයක්. මනෝ තියෙනවන ඔය කාටත් මෙතන ඉන්න එක මේ කතා කරන එකනට මනෝ කියලා ඉන්ද්‍රියක් තියෙනවා. මේ අහන ස්ත්‍රී පුරුෂ ලොකු පුංචි ඕඩෑම කෙනෙකුට මේ පුංචි පෘථිවි තලයේ මොන පොළොව කොටසක හිටියා. ඒ හැමෝටම මොන ශරීරයක් මොන පරණ ශරීරද තිබුණා මොන අලුත් ශරීරද තිබුණා මොන වර්ග ශරීරද තිබුණා ඒක ඇතුලේ මනෝ තියෙනවා. මනින්ද්‍රී තියෙනවා. මේ මනෝ සබ්බ ලෝකාච මේ මනෝ වුට්ට හිස්සති. මනස ඒ තැන් වලින් නැගිටින්න ඕන. දැන් මනස අපි ඉගෙන ගත්ත මතකද අර ගෞරවනීය කල්යාණ මිත්‍රෙක් අපිට මේ විඥාන ත්‍ಿತಿ ගැන කිව්වා. මන් දන්නේ මං ගෙන් ගත්තේ ඒ ඇත්තගෙන්. ඒ කෘතඥතා මත ඉන්නේ නිසා. ඒ මේ මනෝ තම අර සංඥා එක්කේ ගිහිල්ලා එතෙන්ට ලගින්නේ කැමැති තැනට. එතනින් මනස දැන් නැගිට්වා ගන්න. හා ඔය ඇති. ඔය ඇති රුවන් වැලිසෑය ළඟ හිටියා. ඔය ඇති මේ කාම ලෝකයේ හිටියා. ඔය ඇති රූප වාහිනිය ළඟ හිටියා. ඔය ඇති මේ රජවරු මැති ඇමතිවරු ගැන හිටියා. ඔය ඇති දැන් යුද්ධ කතා, ක්‍රීඩා කතා ගැන. ඔය ඇති වත්ත කතා, යාන කතා, ඔය කතා වල හිටියා කියලා මනෝ වලට කිට්ටු වෙච්ච තැන් වලට අපි යන්නේ. ඒ මනෝ එතනින් නැගිටවා ගන්නවා. ඒ කියන්නේ විඥානත්ථිත අර ඕනම දෙයක් අභිනන්දනේ, අභිවදනේ, අජ්ජෝසානේ උනහමනේ. නැත්තම් චේතේති, පකප්පේති, අනුසේති උනහමනේ. චේතනාව විසින්නේ මේක ඇති කළ දෙන්නේ. ඒක නතර වෙච්ච තැනදී මනෝට ලගින්ට තනන්නේ මනෝ තමන් දිහා බලනවා. මොකද මනෝදාන එතකොට අර අනිමිත්ත චේතෝ විමුක්ති අනිමිත්ත විමුක්ඛයට එනවා. මෙය කරන්න පුළුවන් අපිට. අවධානය කතා කරන්න ඔහුටම කියා ගන්න. ඊළඟ එක නිබ්බාන පෝනම් මේ මානසම් භවිස්සති. මනසේ රතාව, මනසේ ඇති වෙන සංඥා රතාවල් මනෝ නෙවෙයි දැන්. මේ මානසං නිබ්බාන පෝනම් භවිස්සති. මනෝ ලගින තැන් වලින් ඒ ලගින තැන් වලින් මනස ගත්තාම අර අපි හිතමු තැන් තැන් වල දුවන දරුවෙක් අරගෙන එදේටි වගේ නිදන්ද කියලා. ඉතලකේ සබ්බ ලෝකාච මේ මනෝ උත්තහිසෙත්. ඒතර මනෝ අභිරමණය කරන්නේ නැහැ කියලා කිව්වා. අභිරමණය නොකරන තැනින් මනස නැගිටවා ගන්නවා. එන්ද ඔතන වැඩක් නැහැ කියලා ගන්නවා. ලගින්ද දෙන්නේ. නිබ්බාන පෝනංච මේ මාන සම්භවිස්සති. මගේ මුළු මනෝ රටාවම, චින්තන රටාවම, සිතිවිලි ධාරාවම, සිලූම චිත්ත වීතීන් තුල නිබ්බාන පෝන කියන්නේ නිවන් පැත්තට නැඹුරු වෙලා. අර සංසරණේ පැත්තට නෙවෙයි. සංසරණේ දුකක් කියලා දන්නවා දැන්. දැන් දකින්නේම දුක්ඛය. ඒ නිසා හීන් සීරේ ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතු කියලායි සංඛාර සමතේ පැත්තට හිත නැඹුරු කරගන්න එක තමයි නිබ්බාන කියලා කියන්නේ. සංයෝජනාච මේ පහනං ගච්ඡanti. එතකොට අර මනෝ ඒ වලින් නැගිට්ටොල එක දැනගත්තාම ආයි ගිහිල්ලා ඒවට බැඳෙන්න හදන්නේ. ආ මේකත් කරවලක්, මේකත් දිරච්ච වැලක්, මේකත් දිරච්ච ලණුවක් කියලා දැනගත්තාම ඒ දිරච්ච වැලෙල්ල පැනිකන්ද හදන්නේ. පරමේන සාමඤ්ඤේන සමන්නාගතෝ භවිස්සාමි. ඊළාට අවධානයේ ස්ථිර අදිෂ්ඨානයක් කියනවා මේ ධර්ම මාර්ගයේ. එතන කියන්නේ පරම වූ සාමාන්‍ය කියලා කියන්නේ සම්මන භාවය. ඒකෙන් භාවනා මාර්ගයට අවතීන, සත්‍ය මාර්ගයට අවතීන වෙච්ච තථාගත ශ්‍රාවකී සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ගේ දිහාට හදවත නැඹුරු කරපු ආර්ය ශ්‍රාවකී කියන අභිමානය ඇති කරගන්නවා ඊට පස්සේ. ඒකින් සමන්නාගත වෙනවා ඊට පස්සේ. ඊට පස්සේ අපිට ධම්ම excuse තියෙන මොනවා. දැන් අර ලෞකික excuse වලින් අපි බේරෙන්න දන්නවා. ලෞකික එස්කියුස් වලින් බේරලා ධම්ම එස්කියුස් ඇති කර ගන්නවා මෙහෙම මෙහෙම වෙන්නේ කොහොමද කියලා. නමුත් අදිෂ්ඨාන ඇති කරගත්තාම අරදී චුට්ටියට තමයි තේරෙන්නේ ඊට පස්සේ. ඒතකොට කරුණා මාත්‍රි වැඩි වෙනවා හැබැයි. වාසි ඒකයි. ඔය සබ්බ සංකාර සමතයත් එක්කම ආවහම කරුණා මෛත්‍රිය අඩු වෙනවා, ලයික් ඩිස්ලයික් අඩු වෙලා ගිහිල්ලා. සාත සාත දෙකෙන් තහ වෙන්නේ නැහැ. නමුත් කරුණාව මෙච්චිත ප්‍රඥාව වැඩෙනවා. ඒ ඒකේ තියෙන වාසිදායකට අපි වගේන කතා කරන දවස නෙවෙයි නිසා කතා කරනවා. නමුත් මේ කතා කරන වෙලාවේ අපි කතා කරන්නේ ඊට අදාළ ටිකයි. අනිත් සිදුවුම් කුසලයන් ඒකට අනුගත වෙනවා කියන එක මතක තියාගන්න ඕනේ. හැබැයි ධම්ම මාර්ගයේ අනුගමනය කළ යුතු සීල සමාධි ප්‍රඥා මාර්ගය අරහත්ක මාර්ගයක් කියන්නේ. කාටවත් කියවනේ මම මටම යලි යලි කියාගත්තා හිතුවා ඔබට ඒක ඇහුණා එහුම් තන් දුන්නට පින් ඒ අදිෂ්ඨාන ප්‍රපසිත මේ හැම සිත් තුළම ජනිත වෙයි කියලා අපි අදිෂ්ඨාන කරගනු අපට ඇහෙන්න ධර්ම කාරණා කියන්න සම්මා සම්බුද්ධ සරණයි සම්මා සම්බුද්දට කියන්නේ බොහොම කෙනෙක් මම දැන් මේ කාරණා හොඳින්ම විස්තර කරලා දුන්නා හොඳ ආරම්භයක් ලබා දුන්නා. කල්යන මිත්‍රෙන්ට මම ගෞරවයෙන් යමු වෙනවා. අද සාකච්ඡා කරමු මේ අනිච්ච සංඥා කොටස පිළිබඳව තමන්ගේ අදහස් හෝ එහෙමත් නැත්නම් යම් කිසි තැනක දෙයක් තවදුරටත් සොයාගත යුතු නම් එහෙමත් නැත්නම් තවත් ඉගෙන ගත යුතු දෙයක් තියෙනවා නම් සාකච්ඡා කර යුතු දෙයක් තියෙනවා නම් මතක් කරන්න එහෙනම් කල්යන මිත්‍රෙන්ට යොමු වෙනවා. තෙරුවන් සරණයි. සුපුරුදු පරිදි මම ආරි මහත්මයාට ගෞරවයෙන් ආරාධනා කරන්න. පෙරවන් සරණයි සිල් දෙනාටම අවසර සත්‍යතුමනි ඔබතුමා ඉතා පැහැදිලිව මේකට අපිට ආරම්භයක් ලබා දුන්නා ජාන්ත මතකය පරිදි. ඇත්තම අපි කවුරුත් දන්නවා මේ අනිත්‍ය සංඥාව වැඩිවීමෙන් අපිට තියෙන ප්‍රයෝජනය ධර්ම ඉගෙන ගන්න හැම තැනදීම අපිට මේ අනිත්‍ය සංඥාවේ තියෙන වැදගත්කම අපි නිතර දන්න ඇත්ත වශයෙන්ම අපි අනිසන්නා වැඩි යුත්තේ කොහොමද කියන එක සත්‍යතුම පැහැදිලි කළා. මේ සතිය පුදු කිරීමෙන් සතියක පිහිටලා අනිසන්නා වැඩි වීම තමයි මේකෙන් ප්‍රයෝජනක් ගත යුත්තේ. මොකද අපි අනිත්‍ය කියලා කොච්චර වචනෙන් දැනගත්තත් කොච්චර සුතුමේ වශයෙන් දැනගත්තත් අපි සාමාන්‍ය ජීවිතයේදී අපිට මේ සියල්ල දෙයක් පුද්ගලයක් ජීවත් වෙන කෙනෙක් පුද්ගලයක් දෙයක් විදිහට පේනවා. මොකද මේ සාමාන්‍ය ඇසට මේ අනිත්‍ය වෙන ස්වභාවය අපිට පේන්නේ නැති නිසා. මොකද අපි කොටෙකුත් මේක මේ හැම දෙයක්ම හැම මොහොතකම හැම ක්ෂණයකම මේ ඇසත් අනිත්‍ය වෙනවා, ඇසට පෙනෙන රූපයත් අනිත්‍ය වෙනවා කියලා අපි වචනවලින් දැනගෙන හිටියට මේක අපිට මේ ඝන සංඥාවෙන් අපිට යමක් කියන බව පේනවා. එතකොට දැන් අපි යමක් දිහා බලනකොට අපි ගාඩන් එකේ තියෙන මලක් දිහා බලනවා නම් මේ තියෙන්නේ මල, මේ මලක් තියෙනවා, මේ දකින්න මම එක්ක ඉන්නවා කියන හැඟීම අපිට එනවා. ඉතින් එහෙමනම් අපිට මේ අනිත්‍ය සංඥාව කොහොම වැඩි යුතුද කියන එක අපි තේරුම් ගත යුතු වෙනවා. මොකද අපි කොච්චර මේ ගැන මේක අනිත්‍යයි මේ තියෙන්නේ අනිත්‍යයි කියලා අපි හිතුවට ඒක අපිට අවබෝධයක් කර අවබෝධ ඥානයකට එන්නේ නැහැ. මොකද සියල්ල තියෙන බවට අපිට හැඟීමක් තියෙනවා. ඒක ගිහලා අල්ලලා බලන්න පුළුවන්. ඊට පස්සේ අද බලන මල හෙට උදේ නැගිටලා බලනකොට එතන තියෙනවා. එතකොට මේක අනිත්‍යයි කියලා අපිට වැටහීමක් ඇති වෙන්නේ නැහැ. ඒත් වශයෙන්ම සතරගින්න වාසිය මුගක් තැන්වල මේ අනිත්‍ය සංඥාව ගැන සෑහෙන වර්ණනාවක් කරලා තන එක තැනකදී සතරගින්න වාසිය සඳහන් කරනවා. අනිත්‍ය සංඥා භික්කවේ භාවිතා බහුලීකතා සබ්බං කාමරාගං පරියාදීති සබ්බං රූපරාගං පරියාදීති සබ්බං භවරාගං පරියාදීති සබ්බං අවිච්ඡං පරියාදීති සබ්බං අත්මිමානං පරියාදීති සමූහಂತಿ කියලා. ඒකේ තේරුම කියලා තේරුම වශයෙන් තියෙන්නේ අනිත්‍යතාව වැඩිවොත් සියලුම කාමරාගේ එහෙම පිටින්ම දුර වෙනවා. රූපරාගේ, භවරාගේ, අවිද්‍යාව අන්තිමට අස්මානීය මුලින්ම උපනා ධම්මන්ට හැකි වෙනවා කියලා. එතකොට මේ පාඩේම අපිට පේනවා මේ සංසාර ගමණයෙන් සම්පූර්ණයෙන් මේ කියන්නේ මේ අනිත්‍යතාවය වැඩිවොත් මේ භවරාග, කාමරාග, අවිද්‍යාව කියන්නේ අස්මානීය සම්පූර්ණයෙන් මුලින් උපනා ධම්මන්ට හැකි වෙනවා කියලා මනස සංඥා වැඩිවොත් එහෙමනම් මේක අපිට යම් කිසි ක්‍රමයකින් ක්‍රමවේදයක් මේ අනිත්‍ය සංඥාව වැඩි යුතුයමයි එහෙමනම් අපිට සාමාන්‍ය ජීවිතයේදී ඇසෙන් දෙයක් දකිනකොට අපිට සාමාන්‍යයෙන් මේක අනිත්‍යයි මෙහෙම මේක පෙනුනට මේ හැම වෙලාවෙම මේක ඇති වෙන නැති වෙන දෙයක් මේක මේ චලනයක් වෙන්නේ මේක හැම වෙලාවෙම ඇති වෙලා හැම ක්ෂණයකම උපාද තිති බංග කියන මේ අවස්ථා තුනට යෙදිලා මේක ඇති වෙලා නැති වෙලා යනවා ඒ වගේ මේ දකින්න හැත් ඒ විදිහටම ඇති වෙලා නැති වෙනවා යනවා කියලා නිතරම එක වැදෙන එකේ ඇත්ත වශයෙන්ම ප්‍රයෝජනයක් නැත්තේ නෑ අපි ටික ටික එකට හුරු වෙනවා එහෙමනම් ඒක අවබෝධ ඥානයක් කරා යන නම් අපි සීලයක් වඩලා සීලේ පිටලා ඊට පස්සේ හිත සමාධිගත කරලා එම් සමාධිගත කර නැත්නම් හිත එක්තැන් කරලා එක භාවනා අරමුණක හිත පවත්වලා ඒ එක්තැන් වුණ සිතකින් අපිට මේක අර සමාජ ජීවිතේ පුහුණු කරපු දේ එක්තැන් වුණ සිතකින් අපිට මෙනෙහි කරගන්න පුළුවන් නම් මේකේ තියෙන මේ අනිත්‍ය ස්වභාවයක අපිට මේ මසසින් දකින්න බැරිනට මනසින් දිනු කරපු මනසින් දකින්න පුළුවන් කියන එක අපි මුලින්ම ශ්‍රද්ධාවෙන් අපි මේක පිළිගත යුතුයි ශ්‍රද්ධාවෙ පිහිටලා මේ සිත එක්තැන් කරගෙන මේ අනිස්සන්න වැඩි වීමෙන් තථාගතයන් වහන්සේ මේ දේශනා කරන තියෙන විදිහට මේ අනිස්සන්න වැඩි වීමෙන් මේ කෙලෙස් සියල්ල ජය ගන්න පුළුවන් කියලා තියෙනවා සතර සතිපට්ඨාන වැඩි වීමුත් අංක සංඥාවේ වැඩි වීමෙන් සතර සත්‍යඥාන වැඩි වීම වගේම අනිස්සන්නය වැඩි වීමුත් මේ කෙලෙස් සියල්ල දුරු කරගන්න පුළුවන් කියන බව මුගක් තැන්වල සඳහන් වෙලා තියෙනවා ඒ නිසා අපිට මේ අනිස්සන්නය වැඩි වීම ප්‍රයෝජනය මේකේ තියෙන වැදගත්කම දැනගෙන සාමාන්‍ය ජීවිතයේදීත් අපි මේ සම්මුතිය ජීවත් වෙනකොටත් මේක සිතෙන් මෙනෙහි කරමින් හැම දෙයක්ම හැම දැන් සතිතුමක් කිව්ව විදිහට අපි කරන හැම ක්‍රියාවකදීම මේක ඇති වෙනවා නැති වෙන ඇති වෙන තැනක් තියෙනවා වෙනස් වෙලා නැති වෙලා යන තැනක් තියෙනවා අපි ඇඟිල්ලක් පිස්සුවත් ඒකේ පටන් ගැනීමක් වෙනස් වීමෙන් පැවතීමක් අවසානයේ ඒක සම්පූර්ණයෙන් කෙලවරීමක් කියන එක ටික ටික ඒ කියන්නේ අපේ තියෙන මේ අපේ තියෙන මේ ස්පීඩ් එක එන්න නැත්නම් වේගය ටික ටික අඩු කරලා මේ වේගවත් බව අඩු කරලා ටිකෙන් ටික වේගවත් බව අඩු කරගෙන ටිකෙන් ටික ටිකෙන් සාමාන්‍ය ජීවිතේ පුහුණු කරලා ඊළඟට මේ භාවනාවකදී අපේ මේ සිටේ එහෙමේ දුවන ගතිය නැති කරගෙන හිත ටැම්පට් කරගෙන හිතේ වේගවත් බව අඩු කරගෙන මේක ටිකෙන් ටික මේ ඇතිවීම වෙනස් වීම පැවතීම නැතිවීම කියන දේ අවබෝධ කරගත්තොත් මේ අනිස්සන්නාවෙන් ලබාගත යුතු උපරිම ප්‍රයෝජනෙ අපිට ලබාගත යුතුයි කියලා මම හිතන අතරම සන්නජාත් මහත්මයා දැනට එපමණයි මට එකතු කරන් තියෙන තරුවන් සර්ණයි. තරුවන් සර්ණයි මහත්මයා බොහොම කින් මම හිතන්නේ හොඳට ධර්ම කරුණු ටිකක් අපිට එකතු කළා. කල්‍යාණ මිත්‍රන්ට විශේෂයෙන්ම මම පොඩි ඉල්ලීමක් කරනවා කාට හරි මේ සාකච්ඡාව තුලින් යන්න සිද්ධ වුණොත් ඉවත්ව යන්න සිද්ධ වුණොත් කරුණා කරලා අපිට පණිවිඩයක් දාලා යන්න. එතකොට අපි නැවත වරක් එකතු කරන්න උත්සාහ කරන්නේ නැති හින්දා අවශ්‍ය නැති හින්දා හොඳයි ඇත්තටම මේ කරුණු ටිකත් සම්බන්ධයෙන් ආරි මහත්මයා කියව කරුණු ටිකත් එකතු කරගෙන අපිට ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේම මෙතනදී සත්‍යීතුමත් අපිට විශේෂයෙන් කියව මේ උදේ වැය දැකීම කියන කොටස කියවුණා. ඒ වගේම අපි සාමාන්‍යයෙන් ගන්නකොට අනිත්‍ය කියනකොට අපි බොහෝ විට මම හිතන්නේ පටන් ගන්න මූල අවස්ථාවේදී අපි විපරිණාමයේ බාහිර ඇති දේක විපරිණාමයේ තමයි ගොක්කරවට සලකන්නේ. දැන් අපිට මේ කොටස් ටික ගැන අධ්‍යයනයේ ගැඹුරු අධ්‍යයනයකට යෙදෙනකොට තේරෙනවා මේ බාහිර දේවල්ට යොමු වෙනට වඩා ඇත්තටම අපි දැකිය යුත්තේ මේ අපේ අභ්‍යන්තරයේ මේ ආයතන හරහා මේ උපාදානස්කන්ධයන් ඇතිවීමත් නැතිවීමත් දැක ගැනීමයි කියන අර්ථයක් වගේ පැහැදිලි වෙනවා. මම කැමති ඒ පිළිබඳවත් කල්යාණ මිත්‍රයන්ගේ අදහස් දැනගන්න. මොකද බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ තියෙනවා අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියලා. එතකොට සාමාන්‍යයෙන් අපි බාහිරව මේ යම් දෙයක් තියෙනවා ඒක අවුරුදු ගාණක් පැවතිලා විනාශ වෙනවා කියන අර්ථයෙන් කෙරෙන අනිත්‍යතාවයට වඩා මේ ඒ වෙලාවේ හට ගන්න සත්‍යධර්මක මේ මොහොතේ මේ සිද්ධ වෙන දේ ගැන තමයි අපි අවධානය යොමු විය යුත්තේ කියලා. මේ උපාදානස්කන්ධයන්ගේ ඇතිවීමත් නැතිවීමත් දැකීම හරහාම මේ අනිත්‍යතාවය අවබෝධ කරගත යුතුයි කියන එක. ඉතින් මම ඒකත් සඳහන් කරමින් කල්යාණ මිත්‍රින් කියවෙන්න මම කැමති යොමු වෙන චිත්‍රා රාජපක්ෂ මහත්මියට අපිට අදහස් වලින් එකතුවක් කරන්න චිත්‍රා රාජපක්ෂ මහත්මිය පෙරවස් ගන්න. එරුවන් සර්ණයි හැම දිනාටම සත්‍යජීතුමා ඇත්තටම මේ අනිත්‍ය සංඥාව ගැන පැහැදිලි කරනකොට එක්තරා අවස්ථාවක් මනසට නැගුණා. ඇත්තටම දැන් ඒක ගැන ආපසට හැරිලා බලනකොට ඒ අවස්ථාව අහුනේ ඔක්කොම දේවල් වෙලා ඉවර වුණාට පස්සේ කියන එක තමයි තේරෙන්නේ. ඉතින් මම හිතුවා ඒ අවස්ථාව ගැන සඳහන් කරොත් මට කල්යාණ මිත්‍රෝ කාගෙන් හරි ඒක ගැන මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒ දැකපු විදිය හිතපු විදිය ගැන දැනගන්න ලැබෙයි කියලා. මොකද එක්තරා දවසක සුමාන ගණනක් තිස්සේ ඉඳලා සූදානම් වෙලා සිය සමාදන් වෙන්න කියලා ලෑස්ති වෙලා ඉතින් උදේ නැගිටලා දැන් මෙහෙම ඉඳන් යන්න ඕනේ. ඉතින් සිල් ඇඳුම් ටික සෝදලා තිබිච්ච ගත්තා. අරගෙන බලනකොට ඒක හරිනේ. ඒ පාර අයන් කරන්න ගත්තා. මම හිතන්නේ මේ කතාව මම කලිනු සදාන් කරලා තියෙනවා සමා වෙන්න. මොකද මේ අවස්ථාවට සුදුසු නිසා නැවත ඒකම ගත්තේ. කාට වුණත් අපිට ඒක ඒ විදිහට තේරුණොත් හොඳයි කියලා හිතෙන නිසාමට ඇඩිය ඒකේ අඩුපාඩු දැනගන්නයි. මේක මෙහෙම වුණා නම් හොඳයි නේද කියලා යම් කිසි මිත්‍රයෙක් කියනවා නම් මේ විදිහට හිතුවා නම් කියලා ඒකයි පරමාර්ථය. ඉතින් ඒ වෙලාවේදී දැන් ගිහිල්ලා දැන් සිල් ඇඳුම් අයන් කරගත්තා. ගිහිල්ලා දැන් ඇතෙක් මහතරක් පහක් යන්න ඕනේ. ඒ ගිහිල්ලා ඉතින් පන්සලටත් ගිහිල්ලා අනිත්‍යත් එක්ක වාඩිලා සිල් සමාදන් වෙලා දැන් භාවනා කරන අවස්ථාවක් ආවා. ඉතින් දැන් හොඳට හිතුවාද හොඳව භාවනාවක යෙදෙන්න ඕනේ. මොකද මං මේ හැමදේම අයින් වෙලා මේ දවස ගෙවන්න ආවනේ කියන අදහස හැඟීම තිබුණා. දැන් ඉතින් ඇස් දෙක පියාගෙන ආනාපාන සතිය තමයි හුඟක් වෙලාට කරන්නේ. පටන් ගත්ත වෙලාවේ ඉඳන්ම නොසන්සුන් බවක් හිතේ තියෙනවා. ඒක ඒ වෙලාවේ දැනුනේ නෑ ඇත්තටම. මේ නොසන්සුන් බවත් එක්ක මොනවාදෝ කියවනවා හිත කියන එකත් ඒකත් දැන් තමයි කියන්නේ ඒක එහෙම වුණා කියලා ඒ වෙලාවේ දැක්කේ නැහැ. එහෙම එහෙම වෙලා ඉතින් කොහොම හරි කොච්චර වෙලාවක් එහෙම හිටියද දන්නේ. ස්වාමීන් වහන්සේ සීනුව නාද කරාම ඇස් දෙක ඇරියා. ඉතින් ස්වාමීන් වහන්සේ විස්තර නිකන් කතා කරනකොට භාවනාව ගැන ඉතින් අදහස් කරනවා. මම නිකන් කිව්වා ස්වාමීන් වහන්සේ මේ සම්පූර්ණ කාලය තුලම මෙන්න මේ වගේ දෙයක් වුණේ. උන්වහන්සේ ආගෙන හිටියා. ඉතින් මම කිව්වා මෙහෙමයි මගේ ගේ ගිනි ගන්නවා තමයි හිතට ආවේ. දැන් ගේ ගිනි ගන්නවා හේතුව මොකද? මම උදේ රෙදි අයන් කරා. අයන් කරලා අයන් එක ගැලෙන්නේ නැහැ කියන සංඥාවක් ආවා හිතට. ඉතින් ඊළඟට ඒක මනසින් ඇදලා නිගatti. දැන් හිතනවා දැන් සයන් ගේ ගිනි ගන්නවා. දැන් ප්‍රශ්නයක් නැහැ. කවුරුත් දන්නේ කවුරුත් ජීතර නැති නිසා මම කොහෙද කියලා. ඉතින් මට පණිවිඩයක් අතේ නිකක් නැහැ. දැන් ඉතින් දැන් මේ කතාව ඇතුලේ සංස්කරණය වෙනවා. දැන් ෆයර් බ්‍රිගේඩ් එකෙන් එනවා. ඉතින් මේක නිවන්නේ යනවා. ඔය ඇස්සේ ගෙදරේ ඉන්න දුවගේ මේ පෙට් මතක් වුණා. ඉබ්බා. ඉබ්බෙක් ඉන්නවා දැන් අවුරුදු 25ක් තිස්සේ මේ පොඩි පොකුණකගේ ඇතුලේ. දැන් හිතනවා අනේ මේ සතාට මොකද වුනේ දන්නේ. දැන් සතා ඉතින් හිතන වතුරේ නිසා ප්‍රශ්නයක් නැහැ. ඌට නම් මොකුත් වෙන එකක් නැහැ. ඌ මේ ඔක්කොම හිත හිත ඉන්නකොට තමයි ස්වාමීන් වහන්සේ සීනුව නාද කළේ. දැන් ඇහැරුණාට පස්සේ කල්පනා කරන මොන භාවනාවක්ද? එතකොට තේරුණා. ඒ වෙලේ තමයි තේරුනේ. මොකද භාවනාවක්ද මේ කරේ? මුළු කාලයේම මුළු ඇඟම රත් වෙලා බය වෙලා දැන් මෙහෙම වෙන්නේ නැති මෙහෙම වෙන්නේ නැති මේ කතාව හැදුන හැටි ඔක්කොම ස්වාමීන් වහන්සේට කියනකොට එක පාරටම ඔන්න එතනදී තමයි මං හිතන්නේ සතිය ඉපදුනේ. එතකොට හිතන මේ මොකද්ද මේ උනේ කියන එක දැන් හිතලා බැලුවොත් හොඳයි නේද කියලා. ඉතින් දැන් මේ අවස්ථාවේ සත්‍යචිතුම කතා කරනකොටත් ඒක මනසේ රැව් පිළි රැව් දුන්නා. දැන් කියනකොට තේරෙනවා ඒක මම හොඳින්ම විස්තර කරා. මේ පුංචි සංඥාවක් මෙච්චර ලොකු කතාවක් හදලා මේ විදිය තත්ත්වයක් නගල දුන්නේ මේවට නේද මේ සංඥාව ප්‍රපංචවලට යනවා කියන්නේ කියන එක. දැන් අර වෙලාවේ දැන් සත්‍යචිතුමා කිව්වා මේක අල්ලගන්න බලන්න බැලුවොත් ඒක සතියෙන් අල්ලන්න පුළුවන් වෙන්නේ. ඒ සතියෙන් අල්ලන්න පුළුවන්කම අපි හැමදෙනාම තියෙනවා. නමුත් ඒක ස්කිල් එකක්. ඒක පුරුදු කරපු තරමට ඒ මොහොතේදී ඒ දේවල් අහුවෙන්න පටන් ගන්නවා ජීවිතේදී. දැන් අර වෙලාවේ නම් එහෙම සිදු වෙන්නේ නැහැ. ඔක්කොම ඉවරයි සිදු වෙලා ඒක පටන් ගන්නකොට දකින්න. නමුත් ඒ වෙලාවේදී ඇත්තටම කියනවා නම් සත්‍යජිතුමා විස්තර කරගෙන දැන් හේතුන අර මනසේ සංඥාව ඇතුණු වෙලාවේ මේ සංඥාව මනසින්ම ඇති වුණු එකක් කියන එක තේරුණා නම් මේක ඇවිල්ලා ගියා නේද කියන එක තේරුණා නම් එතනින් එහාට අර ප්‍රපංච කොටේ දඟලලා ඒ දුක සකස් වෙන්නේ නැහැ නේද කියන එක තේරුම් ගියා. මෙන්න සත්‍යජිතවා මේක ඉතාම හොඳින් තේරුම් කරනකොට ඒ වගේම ඇත්තටම එතුමා තවත් දෙයක් කිව්ව මේක වඩන්න ඕන හැටි. අනිච්ච සංඥා සහගතං සති සම්බොජ්ජංගම් භාවේති. මෙතන නිකං සතිය නෙමෙයි සති සම්බොජ්ජංගය වැඩෙන විදියටයි මේක දකින්න කියලා කියන්නේ. එහෙමනම් එතකොට අපි තීරුම් ගන්න ඕන මේ සතිය කියන එක දැන් ඒ අර කලින් ගත් උදාහරණයත් එක්ක බලනකොට ඇත්තටම සතිය එළඹුණා. සතියට එළඹුණේ සතිය ආවේ ඔක්කොම වෙලා ඉවර වුණාට පස්සේ. ඉතින් ඒකෙන් ඇතිවුණු උදව්වක් නැහැ. නමුත් අර ප්‍රත්‍යවේක්ෂණා කිරීමේදී ඒක උදව් වුණා. එතනින් පටන්ගෙන මුලට ගිහිල්ලා බලන්න මේක මෙහෙම නේද පටන් ගත්තේ. මේ වෙලාවේ මේක දැක්කේ නෑ නේද කියන එක වගේ තේරුම් ගන්න උදව් වුණා. ඉතින් එවැනි අවස්ථාවක ඒ වගේ ඇති වෙන සතිය ඇත්තටම ඒ වරින් වර ඇති වෙන සතිය එක්තරා අවස්ථාවක හරි අපිට අසු කරගන්න පුළුවන් වුණොත් ඊළඟට තවත් එක වරක්වත් මේ විදිහට දකින්න පුරුදු වුණොත් ඒ ආදී වශයෙන් තවත් එක වරක් මේ විදිහට දකින්න පුරුදු වුණොත් මේ සතිය අපේ ඉන්ද්‍රියක් විදිහට වැඩෙන්න ගන්නවා. මොකද ඉන්ද්‍රියවල වැඩ කිරීම අපි කියලා කරන එකක් නෙමෙයිනේ. දැන් හදවත වගේ එකක් අපි කියන්න ඕනේ නැහැ. ඒක ඉබේම පම්ප් කරලා ලේ ඇරිනවා, පෙනහළු වලින් වාතය ලබා දෙනවා. ඒ ආදී වශයෙන් ඒවට කියන්න ඕනේ නැහැ. සතියත් ඒ වගේ වෙන්න ගන්නවා පහු වෙනකොට. එක්තරා අවස්ථාවක අහුනොත් ඊට පස්සේ ඒක භාවිතා කිරීමෙන් ටික ටික මේ විදිහට ඉන්ද්‍රියක් බවට පත් වුණාට පස්සේ ඊට පස්සේ කියන සතිය බලයක් බවට පත් වෙනවා කියලා. සතිය බලයක් බවට පත් වෙනකොට දකින්නවා මේ සතිය සමහරක් වෙලාවට තියෙනවා සමහරක් වෙලාවට නැහැ. ඉතින් ඒ සතිය නැති වෙලාවට තමන් දැනගන්නේ සතියෙමයි කියලා දන්නවා. ඒ ආදී වශයෙන් සතිය දිහා හොඳින් බලන් ඉන්නකොට මේ සතිය කියන එකත් අපි හිතින් හිතාගත්තට මේක පැය 24ම හැම මොහොතකම හැම චිත්තක්ෂණයකම පවතින ඕනි කියලා ඒකෙත් අනිත්‍ය දකිනවා අපි. අන්න ඒ අනිත්‍ය බව දකිනකොට තමයි කියලා තථාගතයන් වහන්සේ මම හිතේරුම් ගත්ත විදිහට සතිය බොජ්ජංගය බවට පත් වෙන්නේ. මේ සතියත් අනිත්‍යයි. එහෙමනම් සතිය එල්ලීලා ඉන්න අපිට හේතුවක් නැහැ. මේ සත්‍යජිතුම පැහැදිලි කරා අල්ලන හැම එකම කැඩිලා යන එකක්. එහෙමනම් මේ කිසි දෙයක එල්ලෙන්න දෙයක් නැහැ කියන එක අපිට තේරුම් ගන්න උපකාර වෙනවා කියන එක තමයි දැනට ඉදිරිපත් කරන්න පුළුවන්. යම් කිසි අඩුපාඩුවක් තියෙනවා නම් දැනගන්න කැමති කල්යාණ මිත්‍රයන් දරුවන් සර්ණයි. දරුවන් සර්ණයි බොහොම පිංකේ සාරාජ් ප්‍රශ්නාති මම හිතන්නේ පෞද්ගලික අධ්‍යක්ෂීමක් ඔස්සේ මේ කොහොමද මේ සංඥාව ප්‍රපංචයක් කරා යන්නේ කියන එක ඉතාමත් පැහැදිලිව අපි හැමෝටම තේරුම් යන විදිහට ඔබතුමිය ඉදිරිපත් කළා. ඒ ගැනත් මම හිතන කල්යාණ මිත්‍රන්ට අදහස් තියෙනවා නම් ඒ වගේම ඒක කියපු අනිත් කරුණු පිළිබඳවත් මම අදහසක් තියෙනවා නම් ඉදිරියේදී අපිට ඉස්මතු කරලා දෙන්න. හොඳයි මම කැමති දිරුක් මහත්මයාට යොමු වෙන්න. දිරුක් මහත්මයා හැමදාටම තිරුවන් සරණයි. අන්තිම ගොඩක් කරුණු දැන්ටමත් කියවලා තියෙන ඉතින් අනිත්‍ය සංඥාව ලැබේ. අරි මහත්මයා අපිට මෙන්න සඳහන් කළ දැන් මේක ප්‍රායෝගික දැන් සාමාන්‍යයෙන් ලෝකෝත්තර தත්ත්වයකදී වැඩිමින්ද ලෞකික தත්ත්වවලදී වැඩිමින් වන්දන්න බැරිද කියන එක නම් මම දන්නේ නැහැ. නමුත් යම් අපිට යම් යම් දේවල් දිහා බලනකොට අනිත්‍ය தත්ත්වයන් තේරෙනවා. ඉතින් දවසක් කාලයක් කියලා දෙයක් තියෙන්නේ. දැන් මේ ලස්සන එකක් නිසා කාලයක් කියලා දෙයක් තියෙන්නේ. දැන් මේ සූර්ය වෙනස් වෙන දවස් 30ෙම ඒ වගේම දේවල් ඒ වගේම මේ හිතන කිසි දෙයක් ඒ විදිහට වෙන්නේ නැහැ. වන්නයි කොහොමදට කියලා දින මේ plan කරන මේක සැලසුම් කරන එක දෙයක් හරියට ඒ විදිහට ළඟින් යන්න පුළුවන් වෙන තියෙන පුළුවන් කිසි දෙයක් ඒ විදිහට වෙන්නේ නැති බව පැහැදිලි. ඉතින් ඒ වගේ දේවල් පැත්තෙන් බලන්න පුළුවන්. ඉතින් අර භාවනාවට ගියාම ඉතින් සමහර කාලා තිනවා හොඳට හුස්ම වැන තේරෙනවා හාතින සත්‍ති ගණන් ඒව නැතිවෙනවා. ඒ තීන එකත් එක විදිහකට තියෙන්නේ කොච්චර බියුටිෆුල් බ්‍රෙත් එකක් බලන්න ඕන කියලා හිතුවට ඒව හැමෙන්නේ නැහැ. ඉතින් අර ඒ වගේ පැත්තෙන් බලන්න පුළුවන්. ප්‍රශ්නයක් අර චිත්‍රාධිපක්ෂ මහත්මිය සඳහන් කළ වෙලාවේ දැන් ඒ වගේ සිදුවීමක් දැන් ඔළුවට මොකක් හරි ඒ වගේ චිත්‍රයක් ආවහම ඒක වෙන්නේ නැති මම හිතන්නේ අපි සාමාන්‍යයෙන් රූපයක් එන්නේ වගේ එකක් කියලා හිතන්නේ එහෙම වෙන්නේ නැති. එහෙම ආවහම ඒක ඊට පස්සේ කොහේ හරි ඇඟට වේදනාවක් එනකොට ඒක ඒකද එතුමියට නිකන් ගියේ සාමාන්‍ය මතක් වුණා නම් එහෙම වෙන්නේ නැහෙනි. මොකක් හරි ජීන්නක් එක සම්බන්ධ කරලා ඔළුවට ආව වෙලාවේ තමයි අර අකමැති කරි අප්‍රසන්න හැඟීමක් වේදනාවක් ඇවිල්ලා එතනින් එහාට ඒක තව තව එහාට ගිහින් ඉතින් එතනදී ඒක කොතරද බලන්න ඕනේ කියන එක නම් පැහැදිලි නෑ. ඒක ඒ වේදනාව බලන්න ඕනද ඊට කලින් අර එන ඒ රූපසටහනයි ඊට පස්සේ ඒකින් අර මනසින් ඇති කරන ඒ ඉතිරි ටික දැනගන්න ඕනද වෙන් කළා හැමද කියලා මට හරියටම දැනුමක් නැහැ. ඒක එකක් පොඩ්ඩක් දැනගන්න පුළුවන් නම් හොඳයි. අනිත් එක මේ කල්යන මිත්‍රෙන් විශේෂයෙන් සඳහන් කරන්න ඕන අර මරණ සංඥාව අපි දැන් සඳහන් කළා පහුගිය දෙක තුනක මම එච්චර කරේ නැහැ. නමුත් මම පහුගිය ටිකේ මම ඔක ටික කරන්න උත්සාහ කළා. දැන් ඒක තමයි එතනදී පැහැදිලිව නම් ඒ සාකච්ඡාවේදී විතර වෙච්ච දේවල් මේ මට දැනෙච්ච දේ තමයි මරණ සංඥාව වැඩුවාම මේ අර ලොකු කඩුවක් අරන් අර කෙසෙල් ගස් හතරක් පහක් එක සැරේ කපන්න පුළුවන් වගේ මහා ඉතිරි ටික සම්පූර්ණයෙන් එක සැරේ නැති කර දාන්න පුළුවන්. ඒක තමයි මම අත්දැකේ. නිර්වාණ සරණයි. නිර්වාණ සරණයි. බොහොම පිං දිරුක් මහත්තයා. හොඳයි අපි අතරම තවදුරටත් කතා කරමු. අපි මේ අනිත්‍ය සංඥාව කියන ගැනයි අපි කතා කරන්නේ. මට නම් පෞද්ගලිකව දැනෙන විදිහට අතරම මේක මේ ෂණ මාත්‍ර අනිත්‍යතාවයක් කියන එක තමයි උඟක් කාලවලට තේරෙන්නේ. අපිට උඟක් කාලවලට අපි ගන්න දීර්ඝ කාලීන වශයෙන් අරගෙනයි අනිත්‍ය ගැන කතා කරන්නේ. නමුත් උඟක් කාලවලට තේරෙන්නේ දැන් අපි යම දකින්නවා කියන තැනදී උදාහරණයක් ඇටියට විතරයි ගන්නෙ. මේ ඇසත් ඒ දෙයත් ඒ කියන්නේ බාහිර වූ වස්තුවත් ඒ චක්කු විඤ්ඤාණයත් කියන දේ එකතු වෙන නිසාම අපිට දෙයක් බාහිරව තිබෙනවා කියන අදහසකට එනවා. නමුත් මේ ඇසත් ඒ වස්තුව වෙන් වෙන අවස්ථාවේදීම ඇස පියා ගන්න වෙන අවස්ථාවේදී හෝ නමුත් වෙනත් සද්දයක් අහන වෙලාවක හෝ ඊට අනතුරුවම ඒ දේ නැති වෙනකොටම ඒ දේ ඉතුරු නැතුව නැති වෙනවා කියන නුවණක් අපිට නැහැ. ඉතින් ඒ නුවණ නැති නිසාම තියෙන දෙයක් පවතිනවා කියන හැඟීමෙන් ගැනීමක් තියෙනවා කියන එකයි තේරෙන්නේ. ඒක තමයි අපි යම් දෙයක් තුළ නිත්‍යව බලනවා කියන්නේ. මොකද අර කලින් ඒ ආයතන ගැටීම නිසා ඇතිවෙන ඒ දැනීම, ඒ ඇතිවෙන සංඥාව, ඒ වගේම වේදනාව ආදී සියලුම දේවල් ඒ මොහොතේම නැති වෙනවා. ඒ එතන ඇස එතනින් ගත්ත ගමම නැති වෙනවා. එතනත් කියන්නේ ටිකක් කාල පරතරයක් කියලා හිතෙනවා මට. නමුත් මේක ෂණ මාත්‍රව එදි සිද්ධ වෙනවා. නමුත් ඒක නොදැනීමම තමයි අනිත්‍ය කියන එක හිතෙනවා. මොකද ඒ තරම් මේක කෙටියෙන් අපිට බලන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. එතකොටයි ඇත්තට මේ ගැටෙන මොහොතේ තමයි සමුදේ කියන එක ඇති වුණේ. මේ රූපයක් හම්බ වෙනකොටම රූප සමුදයක් ඇති වුණා කියලා හිතෙනවා. රූපෙන් ඇහැ වෙන් වෙනකොටම ඇසි පිය ගහන මට්ටමේ හෝ වෙන් වෙනකොටම ඒ සියලුම දේවල් ඉතුරු නැතුව නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ හේතුඵල ධර්ම කියන්නේ හේතුන් නැති වෙනකොට නැති වෙන්නම ඕනේ. නමුත් එහෙම එකක් අපිට දැනෙනවද? ඒ නොදැනීම නිසාද අපිට මේ නිත්‍යයි කියලා හැඟෙන්නේ? එහෙමනම් අපි ඒ පැත්තම ඒ මොහොතේ එකතු වෙච්ච දේ නැති වෙනවා කියන්නේ ඒක නේද අත්සංගමය? ඒ කියන්නේ ඒ රූපයත් ඇසත් එකිනෙකින් ඉවත් වෙච්ච ගමන්ම ඒ රූපේ කෙරෙහි තියෙන සියලුම සිද්ධි ටික ඉවර වෙන්න ඕනේ. ඒක නේද අත්සංගමය? කියන්නේ රූපේ ඇසිවීම නැතිවීම කියන්නේ ඒ දෙක නේද? එහෙමනම් මේ මුගත වෙන මොහොතක් පාසාම සිද්ධ වෙන්නේ ඒ ක්‍රියාවලිය තුළ අපි අනිත්‍යයක් දැකිය යුතුයි නේද කියලා වගේ අදහසක් ආවා. ඒ ගැන කල්යාණ මිත්‍රෙන්ට අදහස් තියෙනවා නම් ප්‍රකාශ කරන්න පුළුවන්. හොඳයි මම කමල් තෙන්නකෝන් මහත්මයාට යොමු වෙනනම් ඔබතුමාට හැකියාවක් තියෙනවද අපිට අදහසක් ඉදිරිපත් කරන්න? තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හැමෝටම ජයන්ත මහත්තයා කීපයක ඇත්ත. ඒක ඇත්ත වශයෙන් ඉන්නේ අර අග මුල දෙක සිද්ධනීය කරන එක මජ්ජි සූත්‍රයේ මතක් කරලා බලුවොත් ඒකේ අර තණ්හාව නිසා ඒ දෙක වෙන් කර නැතුව තියෙනවා. ඒකෙන් තමයි එහෙම මේ අපිට නොදෙණිය යන්නේ. අර ඒ චිත්තක්ෂණයක වුණාට ඊගාව අනිත් ඒවා අනිත් සංඥා ඇවිල්ලා ආය රවුම එනකොට වුණත් අර බැඳිලා තියෙන නිසා අපිට ඒ අගමුල බැඳිලා බැඳින නිසා තමයි ඒක තේරෙන්නේ. මගේ වචනේ තරම් තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති පුළුවන් මජ්ජි සූත්‍රය ගැන කල්පනා කරලා බලුවොත් ඒක තේරෙයි. අර මේ සිබ්බණිය කියලා කියන්නේ අග මුල බඳින කෙනා තණ්හාව. අනේකෙන් තමයි හැමතැනම අපිට තණ්හාවක් තියෙනවනේ. ඒක නිසා එතකොට මේ අර සත්‍යජිත්තුමා ඉතාලම ලස්සනට අද ඒක තේරුම් කරා. අපිට ඒක මම ජයන්ත මහත්තයා කල්මුත් කියලා කියනවා මේ ගැන සමායන නම් කිවට මේ අපි ඉත සතිපත්තාණය නැත්තම් කායන් පස්සන කායගත සතිය දිනු කරගෙන යනකොට මාත්මයත් කිව්වා ඇඟට ඇඟේ ලුඩු බව නැත්තම් තද ගතිය අඩු වෙලා යනවා කියලා. ඒ වගේ කියන්නේ අපි සමාජයකට එන්න කිට්ටු වෙනවා. ඒ කියන්නේ අපේ හිත එන්නේ එකතු වෙනවා. අපි ඒ විදිහට බලන්න දැන් අපි එළියෙන් යම දැක්කහම අපි ඒ දැකීම ඇත්තට ඇදීනේ හිත ඇතුලේ නේද? අන්න ඕක මතක් කරගන්න. මොකක් හරි දැක්කාම නැත්තම් ඇහුණාම ඇහුණ ගමන් යමක් ඇහුණ ගමන් පේන අපි හිතනවා අපිට ඉතින් අපේ හිත ඇතුලේ. ඒක ඒ වෙලාවේ කල්පනා කරන්න මේක මගේ හිතේ ඇතුලේ. එතකොට ආය අර මේ ඇහෙන් ඒක බලන්න යන්නේ නැහැ. ඉස්සෙල්ලා යාවි. නමුත් හැම වෙලාවෙම යමක් එළියෙන් එනකොට අපිට හැම වෙලෙම සංඥාව හයෙන් එනවනේ. ඒ එකක් එනකොට මතක් කරගන්න ඕනේ පුළුවන් තරම් ඉක්මනින් මතක් කරගන්න පුරුදු වෙන්න ඕනේ. මේක අපේ හිතේ නේද මේක හැදුනේ කියලා. ඒකල්ල අපි එළියට ආපහු යන්න තියෙන්නේ. අර මේ සුදර්ශන හාමුදුරුව කියනවා වගේ වන් වේ එකක් එන්න. එතකොට ඒකම තමයි මනෝවලිනුත් වෙන්නේ. අපි පොඩ්ඩක් අනික් සංඥා අඩු වෙනකොට අරකට යනවා. එතනින් දෙනවා අපිට මොනවා හරි අදහසක්. ඒක උඩ අපි ප්‍රපංච කරගෙන යනවා. හැබැයි අර සත්‍යත්ම කියෝ වගේ අපි අර ඒකේ සමුදේ. ඒක දැක්කා. මෙන්න රූපේ දැක්කා. ඒකේ සමුදේ. සමුදේ අපිට නේද හිතේ නේද හැදෙන්නේ. කියලා එතකොට ඒක නවතිනවා. ඉස්සෙල්ල හරි අමාරුයි අර මට කියවා වගේ සමහරට මේ පැයම යන්න පුළුවන්. අපි හුඟක් වෙලාට එහෙම ගියා. දැන් යන්නේ නැහැ. දැන් ටික ටික අඩු වෙලා. දැන් අර එන්නේ සහැල් වෙනවා තමයි. තව තව පුරුදු වෙනකොට අපිට ඒ අර සත්‍යදිත්තුමා කියපු ඒ එකගතාවේ අපිට ඒවි. එතකොට අපිට ඒක මොහොතක්වත් නැතු යාවි මේ හිතෙන් මේ පැනලා යන්න පුළුවන්. අපිට හොරෙන් යන්න පුළුවන් ලතියක් ඒවි. ඒක තමයි ඒ කියවි. අර බොම සන්තෝෂයි ආදී මේ ඒ කතාවෙච්ච දේවල් ගැන තේරුම් සරණයි මං කියපුව තේරුණාද දන්නේ නැත්නම් තේරුණාද දන්නේ නැත්නම් සමාව වෙන්නේ මම. නැහැ ඒවන් තරනේ මම දැන් අපි කෙටි වෙලාවක් සාකච්ඡා කළ කරුණු මුලින් කරනවද විස්තරය අනුව මම කැමතියි සත්‍යතුමාට යමු වෙලා තවදුරටත් පැහැදිලි කිරීමට අපි මේ කතා කරන දේවල් සම්බන්ධයෙන් යම් කිසි අදහසක් හෝ එහෙමත් නැත්නම් තව ධර්ම කරුණු අතු කර දීමට අවස්ථාවක් තියෙනවා නම් සත්‍යතුමනි මම ඔබතුමාට යමු වෙන්න ඒවන් තරන. හොඳයි සම්මා සම්බුද්ධ සරණයි. පින් කෘතඥතා පූර්වකම් පින්දින මේ ඔය අනිත්‍ය සංඥාව ඒ වචන මේ එක්කතර ටෙනිස් ගහන්න එපා එහාට මෙහාට හොඳ නමුත් අපි හිටින් ඉගෙන ගන්න වචනත් ඕනනේ. අපි අහලා තියෙනවා මේ සන්තති ඝණයක් කියලා එකක්. සන්තති ඝන කියලා කියන්නේ මේක අර එක දිගට යනකොට දැන් අපි ඒකන කතා කළා ඔයත් බොහොම පිං අර එක දිගට මතක් කිරීමේ හැකියාවක් තියෙනවා කියලා සන්තතියක් ඇදිට පේනවා. ඒක නිසා තමයි නිත්‍ය සංඥාව කියන එකට මේ මනෝ අහු වෙලා ඉන්නේ. ඒ නිසා ඒ සම්තති ඝණය දැන් ඝන සංඥාතියක් ඒක. ඒ ඝණය අර අපි නිතර දන්න උදාහරණේ ගිනි වලල්ලක් කරකැටුවා එහෙම නැත්නම් ෆෑන් එකක් අපලගේ කරකිනකොට පේනා වගේ ඒක වේගය අඩු කරනකොට තමයි ඒකේ සම්තති ඝණය දකින්න පුළුවන් යන අඩු වෙලා යන හැටි. නැත්නම් කම්පියුටර් වගේ එකේ ඒකේ අපිට මොනිටර් එක පත්තුලම සීනවා කියලා හිතුවට ඒකෙත් වෙන්නේ මේ විදිහට. විදුලිය ඇවිත් ඒක ආලෝකවත් වෙනවා. නෝට් ෆෑන් එකක් වගේ එකක් අපිට කරකින බව පැහැදිලි පේනවා. ඒ නිසා මේ අක්ෂර ඒකේ සම්සති ගන්නේ පැහැදිලිද? අපි ගමු දැන් ආස්වාස ප්‍රස්වාස වගේ දෙයක් කොහොමද ඒක දකින්න ඕනේ කියලා. දැන් ආස්වාසයක් වෙනවා ප්‍රස්වාසයක් වෙනවා කියන එක තමයි සරුවම තේරෙන දෙකක් ඇටියට මේක වෙනවා කියලා. ඒ ආස්වාස ප්‍රස්වාස දිහා බලා සතිමත්ව හිටියාම ආනාපාන සති භාවනා කියලා කියන්නේ ඒකට මේ යොමු කරොත් එම් සමාධියක් ගන්නට ඒක වෙනම විදිහක් විපස්සනාවට යන එක වෙනම විදිහක් අපිට මේක දිහා බලනවා කියලා දැන් එතකොට ඉස්රෝම පේන්න පටන් ගන්න ආස්වාසය සහ ප්‍රස්වාසය කියලා දෙකක් තියෙනවා. ඒක සමහර විට කෙටි සමහර විට දිගයි කියලා අපි කියන්නේ කොයි වෙලාවද කෙටි එකෙන්නේ කොයි වෙලාවද දිගයි එකෙන්නේ කියලා දන්නේ නම් එතකොට තේරෙනවා මේක විදිහක් මේක. ඔන්න දැන් ඒකේ වෙනස් තේරෙනවා. ඊට පස්සේ මේක පටන් ගන්න විදිහත් තේරෙනවා දැනෙන විදිහක් තේරෙනවා දැනීම ඉවරන විදිහක් තේරෙනවා. අන්න එතෙන්ද යන සම්තති ගන්නේ දැන් අඩුවෙලා ගිහිල්ලා දකින්න පුළුවන් වෙනවා. ඒස් ආස්වාස ප්‍රස්වාසයේදී ඒක අස්සෙන් ඒකත් එහා මෙහා කරලා මේ ආස්වාස ප්‍රස්වාසයේ දැනෙනවානේ. ඒ දැනෙනවා කියන දැනෙන බවටත් අපිට පුළුවන් ඉංගල බලන්න. අපි කියනවා නෙමෙයි මේ සතියට පුළුවන් ඒක දිහත් බලන්න. එතකොට ආස්වාස ප්‍රස්වාසයේ අර අනිච්ඡානුගේ පේසිනේ නැත්තම් ඉන්වලන්ට ඒක වෙනවා කොහොම හරි. කැමතුණත් අකමැතිද නේද? නමුත් දැන් මට පේනවා මට නතර කරන්න පුළුවන් જાතියක් තියෙනවා සංඛාරයන්. සංඛාරයන් සමතේ කරන්න පුළුවන් අනිච්ච දැක්කහම කියන එක තේරෙනවා. එතන වාසිය තියෙන්නේ. අර ආස්වාස ප්‍රස්වාසය මට එස්කලේටරයක් වගේ අරකෙත් යන්න උදව් නැත්නම් එහෙම නැත්නම් බයිනොකියුලර් එකක් වගේ ටෙලස්කෝප් එකක් වගේ මයික්‍රොස්කෝප් එකක් වගේ මට උදව් කළා මේක දිහා බලන්න. ඒක නිසායි මූලික කර්මස්ථානය කියනක ඕන. ඊට පස්සේ උදයබ්බය කියලා කියන්නේ ඒක ඒ පාලි සංදිය කරපම උදයබ්බය කියන්නේ උදය සහ වය කියන එක. වැය දෙවි. වැය කියන්නේ එක්ස්පෙන්ඩිචර්. වය කියලා කියන්නේ extend වෙනවා කියන එක. වැය කියලා කියන එක නෙමෙයි වය. උදය සහ වය. ඒ උදයබ්බය සහ ඒක තේරෙන්න පටන් ගන්නවා හැම ෆිනොමිනා එක. හැම experience එකම හැම අත්දැකීමකට. මට එන්නේ මොන අත්දැකීමක්ද? දැන් ඔය තුම එක් බොම් පින් කියලා දුන්නම ඉන්ද්‍රිය හයත් එක්කම යන්නේ මේ. නැත්තම් කොහොමද මට එක්ස්පීරියන්ස් වෙන්නේ? මට අත්දකින්න පුළුවන් වෙන්නේ, මට දිව ගන්න පුළුවන් වෙන්නේ, මට රස බලන්න පුළුවන් වෙන්නේ විදියක් නැහෙනේ. එතකොට වඩාත් මගේ ළඟටම කිට්ටුල බැලුවාම අපි හිතමුද අනන්ත විඥානයක් කියලා එකක් තියෙනවා. ඒ අනන්ත විඥානත්ව ප්‍රභාස්වර සිත වැහිලා තියෙනවා. ඒ જાති පේන ඒවා අඩු කරලා ගියාම උපක්කේසයන් මට පේන්න පටන් ගන්නවා. මේක නේද බුදුහාම කිව්වේ මේ ඇති වෙලා නැති වෙන දෙයක් කියලා. සබ්බේ සංඛාර අනිච්චා කියන එක තමයි. ඊක වාසී තියෙන්නේ අර අර අර ස්ත්‍රී කෙනවන්ට බැරුවේ ගියේ කියන ඇති වෙච්ච කතාව වගේ මම අර ඒකට නතර කරන්න බැරි වුණාම සංඛාර ගොඩ ගැහෙන්න පටන් ගන්නවා. අපි ප්‍රපංච කිවි එක සංඛාර ගොඩ ගැහෙන්න පටන් ගන්නවා. ඒ සංඛාර ගොඩ ගැහිීම ඊට පස්සේ පුරුද්දක් බවට පත් වෙනවා. ඒක අනුසයක් බවට පත් වෙනවා. මොකද වැඩිපුර සංඛාර මතුවෙන්න හදන්නේ මගේ කැමැත්ත ගිය සාත තැන්වලට. අසාතයෙන් වලට වඩා අසාතයෙන් අත්තික පුරබදලා පටිග පටිගාංශය ඇති වෙනවා දිගින් දිකට. සාත දේවල් එක මිහිලක් එක්ක බැඳුනහම රාගාංශයට. ඒ නොදන්නකම නිසා අවිජ්ජාංශය තියෙනවා. අන්නේ එතරම් වාසී තියෙන්නේ. ඔව් දේවය දකිනවා කියන එකේ වාසී තියෙන්නේ සමථයක් ඇටියෙට සුඛය දකින්න පුළුවන්. ditta dhamma සුඛයක් වෙනවා. ඒකේ ඊළඟ ප්‍රඥාමිය වාසී වෙන්නේ අපි දකින්වන උදේ වයත් එක්ක අපි මතකද අපු අවුරුදු දෙක තුනකටත් ඊටත් එහා ඉගෙන ගත්තා මේ අර අට්ඨාරස විපස්සනා ක්‍රම දකිනකොට ඥාන ගැන කතා කරනකොට උදේවය ඊට පස්සේ භංගානුපස්සනා කියලා ඊට පස්සාර උදේ කියන එකටත් වඩා ඉක්මනින් භංග පේන්න. එතකොට වෙන්නේ භයතුපස්සාන. මොකද එල්ලෙන්ට කරවලක් නැහැ දැන් මට. නැත්නම් එල්ලෙන්ට දෙයක් නැහැ දැන්. අල්ලලාන හැම දෙයක්ම විරච්ච තැන්. ගැලවෙන තනකොළ ගස්වල තමයි එල්ල තියෙන ගතු වතුර ගහගෙන යනකොට. ඒක තේරෙන නිසා පොරබදන්ට පටන් ගන්නෙ නැහැ. මේ ප්‍රවාහයේ සතිමත් ප්‍රවාහයට යන්ති ඩාරිනවා. ඒතර අර අනන්ත විඥාන කියලා ස්වરૂපයක් තියෙනවා කොහොම හරි. ඒක තුලදීම අපි දකිනවා ඒකත් හැබැයි මානසික දෙයක්ම තමයි. මානසික කියන වචනේ ටිකක් ගුරුසු වැඩි ඒක. ඊට පස්සේ භයතුපත්සානේ එනවා මේකෙන් අල්ලගන්න නැ මුළු පැවැත්මම බොහොම අනතුරුදායක දෙයක් හැටියට පේන්නේ. ඊට පස්සේ තමයි එකෙන් අයින් වෙන්නේ මුංචිත කම්මිතා ඥාන එන්නේ. එතකොට ඒකේ ඌවා එක තත්පරෙන් එන්ටි ඉඳ තියෙනවා. ඒක අයින් කරන්න එපා, බය වෙන්න එපා, මුකුත් කරන්න එපා. අවශ්‍ය වෙන්නේ Taman මොන සීරයක් හරි පොරොන්දු වුණා අනරකින් ටික හරියට තියාගන්නෝ. ඇහැ ඉල්ලන ඉල්ලන જાති, කන ඉල්ලන ඉල්ලන જાති, දිව ඉල්ලන ඉල්ලන જાති, නාහේ ඉල්ලන ඉල්ලන જાති, හම ඉල්ලන ඉල්ලන જાති, මනෝ ඉල්ලන ඉල්ලන જાති සපයන්නේ නැතුව වැඩි ඒ ඇත්තන්ට ඒවා වෙනුවෙන් shopping යන්නේ නැතිව මේක ටිකක් දකින්න. ඒකම තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට අර ඒක දැකලා හමාර එතකොට. ඒක දකිනකොට එතෙන් අර දැන් සංඥා වෙන ඊට පස්සේ චිත්ත සංඛාරයක ඇති කරන්නේ. සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, ditthi විපල්ලාස. එතකොටම අර ditthi විපල්ලාසයට ඉන්න ඉඩක් නැති වෙනවා. ditthi විපල්ලාසය ආයෙන්නේ නැහැ. මේ විපල්ලාස කියන්නේ විපරියාස විදිහට පේන්නේ නැහැ. ditthiyak නැහැ එතකොට. හිතලා බලන්න කොච්චර නිදහසක් තියෙනවද කියලා එතකොට. එතකොට කරුණා මෛත්‍රී හිත ඇති වෙනවා ලෝකයක්. ගැන තමන් ගැනත් ලෝකයේ ගැනත්. එතකොට අදිෂ්ඨාන පූර්වක වුණොත් භාවනාව මේ මාර්ගය ඔබ්ලිගේෂන් එකක් හැටියට හිතන ලෝකෙට උදව් කරන්න. මම මේක කරන්නේ ලෝකෙට උදව්වත් කුත්තත් එක්ක කියලා. ඒ ඒ ඒ මහා කරුණාවත් එන්ටිටි මහා කරුණා කියන වචනේ එච්චර ගැලපෙන්නේ නැහැ. නමුත් ඒ කරුණාව මහා වෙලා එනවා. ඒක හොඳ වාසිදායක දේවල්. ලෝකෙට ඕන එහෙම ඇත්තු. ලෝකෙට අවශ්‍ය එහෙමද? ඒකත් අපිට මතක් වෙන්න ඕනේ කුසල පක්ෂී සහ පුණ්‍ය පක්ෂී තියෙන වාසිය ගැන. සම්මා සම්බුද්ධ සරණ අපට තේින්ද බණ කියන්න. සම්මා සම්බුද්ධ සරණ සත්‍යයමනේ. හොඳයි මං ගෞරවයෙන් ආරාධනා කරනවා චන්ද්‍ර පිරිස් මහත්මියට අපිත් එක්ක එකතු වෙන කියලා චන්ද්‍ර පිරිස් මහත්මිය. තෙරුවන් සරණයි සත්‍යදී තුමා ඇතුළු සියලු දෙනාටම මට අද මටත් අද උදේ අර චිත්‍ර රාජපක්ෂ මහත්මීට වගේ සිද්ධුණා. සාමාන්‍ය මම උදේට භාවනා කරන උදේට වාඩි වෙලා ටිකක් වෙලා ඉන්නකොට මට ඇහෙනවා මගේ මහත්තයා කා එක්කද කතා කරනවා. තවත් පිරිමි කතාඳුකුත් ඇහෙනවා. ඉතින් මට දැන් භාවනා කරන එක ගැන නෙමෙයි හිත යන්නේ. දැන් මොකද මම කල්පනා කරනවා, මොකද මේ උදේ පාන්දර සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් මේම කතා කරන්නේ නැහැ අපිට කවුරුවත් සාමාන්‍යයෙන්. ඉතින් මොකද මේ මම හිතනවා ඉතින් ලංකාවේ කාටවත් අසනීපයක් වෙලාද, එහෙම නැත්නම් මේ කාට හරි කෙනෙක් අසනීපයක් වෙලාද කියලා. ඉතින් කොහොමවත්ම හිත මේ එකෙන් කරගන්න බැරිලා මම අන්තිමට නැගිට්ටා. නැගිටලා ගිහිල්ලා බලනකොට ඉතින් දැනගත්තා මේ කාගේද බර්ත්ඩේ එකක්, ඒකට විශ් කරන්න මේ කතා කරලා තියෙන්නේ. ඉතින් මේ මනම කල්පනා කරලා වෙනද සාමාන්‍යයෙන් දේ නැගිටලා ඉතින් සාමාන්‍යයෙන් හිත තැන්පත් සාමාන්‍ය ඉතින් හොඳට සාමාන්‍ය විදිහට භාවනා කරන්න පුළුවන්. අද කොහොමවත් භාවනා කරන්න දන්නා ඉතින් හිතේ තියෙන අනිත්‍යතාවය කියලා මම කල්පනා කරා. ඊට පස්සේ එළිය ආවා. අද ටිකක් හොඳ ලස්සනට වැටලා තියෙන දවසක්. ඒ නිසා මම පොඩ්ඩක් එළියටත් ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදලා ඊට පස්සේ ගෙදර ඇතුළට ඇවිල්ලා මේ ආවහම ඉතින් ආයේ හිත එකඟ වුණා. ඉතින් ලොකු දිගට භාවනා කරගන්න බැරි වුණා. නමුත් හොඳට හිත එකඟ වෙලා තිබුණා. ඉතින් මට ඉතින් එතන මන් තේරුම් ගත්තා මේ හිතේ හැටි. මේ හිත හැමතිස්සෙම එක විදිහට තියෙන්නේ නැහැ. ඒක ඉතින් අනිත්‍යයි. කෝකත් අනිත් හැමදේම වෙනස් වෙන සුළුයි. නිසා ඉතින් හිතත් එහෙම තමයි හැමදාම මේ කරන්න බෑ කියලා මම ඉතින් එහෙම හිතාගත්තා. ඉතින් අර තාම බුදුරජාණන් වහන්සේ ඉතින් කියනවා අනිත්‍ය නිසා දුකයි. අනිත්‍ය නිසා ඉතින් ඒක දුකක්නේ. දැන් ඉතින් ඒ අන්තිමට අනිත් නිසා දුකයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන සංකීර්ණ පංචපාදස්කන්ධ දුක්ඛ කියලා තියෙනෙත් ඉතින් ඕක වෙන්නේ නැති කියලා ඉතින් එක්තරා විදිහකට කියලා මට මේ දැන් හිතෙනවා. ඉතින් මම තව පොඩි දෙයක් මේ ඔකෙ එක ෂෙයා කරගන්න කියනවා. මම කල්‍යාණ මිත්‍රයෙක් මට කියලා තිනවා. මම සාමාන්‍යයෙන් ඒක කරන්නේ කාර් එක යනකොට. මට මේ කාර් එක ඩ්‍රයිව් කරන්න බෑ. මගේ කකුල අමාරුවක් නිසා මේ දවස්වල ඉතින් මේ මහත් බෙන්ඩෙක් යනකොට මම නිතරම මං කරන්නේ දැන් යනකොට හුඟක් දේවල් දකින්නවනේ. කාර් පාස් වෙනවා, මිනිස්සු පාස් වෙනවා, සද්ද ඇහෙනවා, අරෝම එකකට. එතකොට එයා මට කිව්වා දැන් මොකක් හරි දකින්නකොට මං උත්සාහ කරනවා කාර් එක මොකක් හරි එකයි මගේ මේ ඇහි මගේ අභ්‍යන්තර රූපය එකතුලා ඔන්න චක් විඥානය හැදුණා. දැන් සද්දයක් ඇහෙනවනම් බාහිර සද්දයයි මගේ කනයි එකතුලා සෝත විඥානය තියෙනවා. ආයේ තව කොහේ හරි ඇඟේ හැප්පෙන තැන තේරෙනවා නම් මගේ කයයි මගේ මේ එක්කෙන් පහසයි එකතුලා කාය විඥානය තියෙනවා. ඔහොම කර කර ඉතින් ආය රූප දකිනවා, මිනිස්සු දකිනවා, ඔය දකින හැම එකටම ඉතින් මාරු කර කර චක් විඥානය, සෝත විඥානය, ගාණ විඥානය ඔක්කොම කීය මේ මාරු කරගෙන යනකොට ඇත්තටම ඒ හැම එකක්ම ඒ ඇතිලා නැතිලා ගිහිල්ලා. ඉතින් එතනින් සමාජයකුත් සමහරලාට එනවා. ඉතින් සමහරවිට මගේ හස්බන්ඩ් කියන මොකක් හරි අහපම මම හුඟන මොකද බකමුණ වගේ හුඟන කියලා කියනවා. ඉතින් ඒ මම හිනයලා නිකන් ඉඳා. මේ ඉතින් ඒක මට එකතු කරන්න කැමතියි. තෙරුවන් සරණයි. එවන් තමයි සම්පත ප්‍රශ්නත් මම හිතන්නේ ඔබ තුමේ කිව්ව අවසාන අත්දැකීම මම හිතන්නේ අපිට උගක් වැදගත් වෙනවා මේ අනිත්‍ය කියන එක ගැනම හිතාගන්න. ඕකේටි සමාගෙන මම මේ කාලේ ගන්නවට මම හිතනවා මේක වැදගත් ඇති කියලා. ඔය දැන් කම්පියුටර් ගේම්ස් වල ඔය පොඩි ළමයි හුඟක් වෙලාවට කම්පියුටර් ගේම්ස් සෙල්ලම් කරනවා. ඒකෙදි මේ එක එක මට්ටම් වලට කෙනෙක් යනවා. ඇවිදගෙන සතුරා හොයාගෙන යනවා හුඟක් වෙලාවට. ඒ වගේ ගේම්ස් තමයි මේ ඇති කරලා තියෙන්නේ මිනිස්සුන්ගේ මේ තුවක්කුව ට්‍රෙන් ඒවා මේවා තමයි තියෙන්නේ. ඒ හොයාගෙන යනකොට මේ කම්පියුටර් ඇතුළට යනකොට මේ එකේ ඇතුල් වෙච්ච කොටස පහුවෙවි යනවා. ඇත්තටම බලනකොට දැන් කම්පියුටර් එක දිහා බලුවාම ඒ පහුවෙන කොටස් නැහැනේ කොහෙවත්. ඉස්සරහට රූප මතුවෙනවා මිස අර පහු කරගෙන ගිය කොටස් වලට මොකද වෙලා තියෙන්නේ? ඇත්තටම එහෙම ඒවා ඇත්තෙම නැහැ. ඒ කියන්නේ මේ අපි දැකපු රූප සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙනවා. ඒකම නේද අපි සාමාන්‍ය ජීවිතයේදී වෙන්නේ. අපිට ඇස ඉදිරියෙන් තියෙන හැමදේම අපිට ඇස් හොඳට පේන කෙනෙකුට ඇස ඉදිරියෙන් තියෙන දේවල් පේන්න පටන් ගන්නවා. නමුත් ඇස පසුපසෙ නැත්නම් ඔළුව පිටිපස්සෙ දේවල් අපිට තියෙන බවට හැඟීමක් පවතිනා මිසක් ඇත්තටම ඒවා පේන්නේ නැහැ. නමුත් අපි ඔළුව හරවලා බලුවහම නැවත වරක් පේනවා. ඒ පේන නිසා අපි හිතනවා මේ පිටිපස්සෙ අපි දැක්ක දේ දිගටම පවතිනවා කියලා. සතියේතුමා කියෝගේ අර සංතතියක් ප්‍රත්‍යක්මක් දිගටම තියෙනවායි කියලා හැඟීමක් එනවා. ඒක නේද ඇත්තටම මේ නිත්‍ය සංඥාවෙන් අපි මේ බාහිරයක් කියලා දෙයක් ගන්නේ. ඒ නිත්‍ය සංඥාවෙන්ම නේද මේ අභ්‍යන්තරයෙන්ම නේද මේක හදලා දෙන්නේ කියන තැන අපිට අවබෝධ කරගත යුතුද? මට හිතෙනවා එහෙම අවබෝධ කරගත්තාම අපිට තේරෙනවා මේ මනසෙන්ම අපි හදාගන්න දේවල් බාහිර දේවල් උපකාර වෙනවා. ඒ සිතුවිලි ඒ දේවල් හදාගන්න. නමුත් ඒ දේවල් හින්දාම නේද අපි මේ නිත්‍යව පවතිනවා කියලා සංඥාවක් තියෙන්නේ කියලා. ඒකත් මම හිතනවා යම කෙනෙකුට හිතන්න උපකාරී වෙයි කියලා. මේ කොහොමද මේ සංස්කෘතියක් වශයෙන් මේ දේවල් පවතිනවා කියන හැඟීමක් ඇති කරගෙනම තියනව නේද කියන එක. ඒකම නේද භවය කියන්නේ කියලා. සේන කණ්ණංගර මහත්මයාට මම යොමු වෙනවා. සේන මහත්මයා ඔබතුමාට අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන්. පෙරවන් සර්ණයි. මම දැන් සිල්වරම් සහන හොඳ වැදගත් කරුණු කිව්වා. බොහොම ප්‍රයෝජනවත් මට පාවිච්චි කරන්න පුළුවන් ඒවා. දැන් මට තේරෙන්නේ දැන් අනිත්‍ය ගැන මම අහලා තියෙනවා, කියවලා තියෙනවා, සහන දැනුමක් තිබුණාට, ඒ කියන්නේ නිකන් අහලා තියෙන දැනුම තිබුණාට අනිත්‍ය කියන එක මට ගැවිලවත් තියෙනවද කියලා මට හිතෙනවා සමහර වෙලාවට. මොකද එහෙම හිතෙන්නේ එතවසෙම දැන් අනිත්‍ය කියන එක හොඳට අවබෝධයක් නැති බව මට මගේ ක්‍රියාවලින් මට සමහර වෙලාවට පැහැදිලි වෙනවා. දැන් ඒකට හේතුව මට හිතෙන්නේ නම් මගේ ළඟ තියෙන මේ මේ බැඳීම් ස්වરૂපය කියලා. මම බැඳීම් වැඩිකම නිසා තමයි මේ අනිත්‍ය දෙන්නේ නැති කියන එකයි මට තේරෙන්නේ. උදැන් තිස්සේම යම්කට බලාපොරොත්තුවක් තියෙනවා, යම්කට බැඳීමක් තියෙනවා. ඒ නිසා අනිත්‍ය ගැන එක පේන්නේ නැහැ. අර මොකද පණකද කියලා තුමනා ලෙක්කෝ කියන ඒ හැඟීම. ඒ එක ගත්තොත් මේක ගොඩාක් දුරට විසඳ ගන්න පුළුවන් වෙයි කියලා මට හිතෙන්නේ. මොකද දැන් මුලදීම ආනාපාන සතිය නැත්නම් ආස්වාස ප්‍රාස්වාස භාවනාවේදී මම කළේ ආස්වාස ප්‍රාස්වාස දිහා බලන එක. නමුත් බලන එකම මේ හිතම තමයි මට ඒ එකට ආස්වාස ප්‍රාස්වාසේ යම් කිසි දෙයක් කරගන්න බැරි වෙන්නේ. කරගන්න බැරි වෙනවා කියන්නේ ඒක බලන්න හදනවා, ඒ හදන වමනාව ඒක බැඳීමක් වෙනවා. නමුත් ඒක let go කියන එක කියන්නේ පෙනෙන්නේ දේ බලන එක. ආසාසෙන් බලනවා නැත්නම් නිකන් ඉන්නවා. ඒ වගේ ඒක අත්හැරලා කරන්න ගියාම ඊට පස්සේ ඒක කිසි ගානක් නැහැ. ඒක ඇති වෙලා නැති වෙන හැටි පෙන්න පටන් ගන්නවා. මේක මගේ අත්දැකීම, මගේ මේ ඒක කරන්න දඟලන්න නැතුව ඒක කරන විදිහ බලාගෙන ඉන්න එකදී අනිත් අනිත්‍යය පෙනෙන්න පටන් ගන්නවා. මිසක් අනිත්‍යය අපි බලන්න දඟලන්න ගත්තොත් ඒක තව තවත් අපි ඈතට යනවා කියන එකයි මට තේරෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි කොහොමකින් සේන මහත්මයා. මම කැමති යොමු වෙන්න පිළන විතාන මහත්මයට සම්බන්ධ වෙන්න පුළුවන් ද අපි කමු? පිළන විතාන මහත්මයා මම අහගෙන ඉන්න හොඳින් මම අහගෙන ඉන්නවා කියන දේ බොහොම හොඳට හැම දෙනාම කියන දේවල් හොඳින් තේරුම් ගන්න උත්සාහ කරනවා. හොඳයි බොහොම හොඳයි. මම යමෙන් නම් අපිට නව ශ්‍රීලන්තෙන් සම්බන්ධ වෙන ශාන්ති මාත්මයද තිරුවන් සරණයි. හැම දෙනාටම තිරුවන් සරණයි. සත්‍යජීත් මහය ඇතුළු හැම දෙනාම හොඳ කරුණිතක් කිව්වා. ඉතින් අතර සත්‍යජීතුමා කියවනේ මේ සේරම දිගච්ච වැල්වල එළිලා ඉන්නවා වගේ කියලා. ඇත්ත වශයෙන්ම ඉතින් ඒක නම් හිතට තදින් කාවැදුන හැම දෙයක්ම ඉතින් දිගච්ච දේවල් තමයි අපි මේ අල්ලගෙන මේ සංසාරේ දික් කරගන්නේ. අපේ හිතට එන හිතවිලිස්සෙ අර සත්‍යජීතුමා කියවා වගේ ප්‍රපංච ඇති කරගෙන දිගින් දිගටම මේ වගේනම් හිත හිත ඉන්න නිසා තමයි මේ වගේ මේ සසර කෙටි කරගැනීමේ මාර්ගය තව දුර වෙලා තියෙනවා. අපි ඉතින් සසරේ කෙටි කරගන්නේ නම් මේ ඇලීම් ගැටීම් තුළ නිරත වෙන්නේ නැතුව පුළුවන් තරම් අපේ සිතුවිලි වලින් නිදහස් වෙලා ඉන්න පුළුවන් නම් මම හිතනවා අපිට ඒක කරගන්න පුළුවන් ලොකු දෙයක් කියලා. මේ හැමදේම මම නම්ගම් වශයෙන් කියන්නේ කියපු හැම කාරණයක් වලින් තුළින්ම අපිට ඉතින් හොඳ අත්දැකීම් ලබා ගන්න පුළුවන් වුණා. හැමදේකටම බොහොම පිං. ආ සරණයි බොහොම පිං. රොෂාන් මහත්මයා ඔබතුමාට යමක් එකතු කරන්න පුළුවන්. රොෂාන් මහත්මයා. ආ සරණයි සරණයි මගේ මේ මයික් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන් ඇහෙනවද? ඇහෙනවා රොෂාන් මහත්මයා ඇහෙනවා. ඇත්තටම මේ අනිත්‍ය කියන එක අපිට මේ හරිම මේ කොහොමද මේ උදාහරණ සමගව අද මේ සාර්ථක මණ්ඩපයෙන් ප්‍රකාශ වුණා. දැන් අපිට මේ අපේ සිතුවිලි පවා කොච්චර අපි මේ හිතාගෙන හිටියද ඒ දේවල් පවා මේ අනිත්‍ය බව ඒ අපිට පුළුවන් නම් දැන් මේ දේවල් හත අපි අතාරින්නේ ගැන අපි කතා කරනවා. දැන් මේ අනිත්‍යභාවය ගැන හිතලා අපිට පුළුවන් නම් ඒ දේවල් ඒ විදිහට අතාරින්න මට හිතෙනවා අපේ ජීවිත කොච්චර අර කියපු විදිහට සත්‍යතුමා අපේ අර සත්‍ය උච්චංග ඒ ආකාරයෙන් අපිට ගොඩක් හිත පාලනය කරගෙන ඉන්නේ හැකියාවක් ඇති වෙන බව මට තේරෙනවා. නමුත් මේක මට කියන්න හදිහට වචන නැහැ. නමුත් දැන් මම මගේ උදාහරණයක් හැටියට ගත්තොත් දැන් මගේ මේ අවස්ථාවේදී මම යම්කිසි මොනහරි මගේ රැකියාවේ තියෙන වර්තන්දයක් ගැන මම හිතන්න ගත්තොත් ඒක තමයි මගේ හිතේ හැම වෙලේම තියෙන්නේ. ඒ කියන්නේ මම මොන වෙලක් කරන්න ගියත් මට ඒක මතක් වෙනවා. දැන් හිතේ ගිහිල්ලා මම මේක කරන්න ඕනේ නැහැ කරන්න ඕනේ. ඉතින් මේ වගේ අපේ පුදුම අපේ මේ හිත කියන එක හරිම දරුණු දෙයක්. අර කිව්වා වගේ හරිම චපල දැනට අපි ඒ ඉන්නේ. ඉතින් මේක අපිට පුළුවන්ද මාතරි භාවනා මාර්ගයකින් දැන් ගොඩක් අය කියන දේක් තමයි මම හිතන්නේ ඒකම තමයි ගොඩක් වෙලා මට ලේසි විදියට තේරෙන්නේ ආනාපාන සති භාවනාවෙන්. හරි අපි සතිය පිළිතවලා අපිට ඒ දේ කොහොම හරි මේක අපි අනාගතයට යන්නත් නැතුව අතීතයට යන්නත් නැතුව කොහොම හරි අපිට පුළුවන් නම් මේකේ අනිත්‍යභාවය දැකලා ඒ අවස්ථාවේ ඒ හිත දැකලා ඒ හිත එතනදී අපිට ඒකෙන් තමයි අපිට ඒ සැනසීම ලැබෙන්නේ කියන එක හිතාගත්තොත් මට හිතෙනවා අපේ ඔය තියෙන ගොඩාක් දුරට ගොඩාක් හිතේ තියෙන දුක් ඔය වගේ ගොඩාක් දේවල් ඇත්තම නැති වෙන්න පුළුවන්. මොකද මගේ උදාහරණයක් විදිහට කියන්න පුළුවන් මම පසුතැවෙන අවස්ථාවේදී මම මේ ඇයි මේ වීකෙන්ඩ් එකේ ඇයි මේ දේවල් කල්පනා කරන්නේ මට බැරිද මේක එක්පාර නවත්තන්නේ. ඒ කියන්නේ නමුත් ඔය අපේ අපිට මේ අපි හිත පුරුදු කරලා නැති නිසා අපිට ඒ අපිට කියලා මම මේ කියන්නේ මගේ ගැන මේ ඒකයි තියෙන ප්‍රශ්නේ. ඉතින් මේ දේවල් වල තියෙන අනිත්‍යභාවය අපි හිතෙන් මෙනෙහි කරගෙන දැන් අපි පහුගිය සතිවල අපි මරණ සංඥාව ගැන කතා කරා. ඒ වගේම ඒක කියන වැදගත්කම ඒක හිතීමෙන් අපි කොච්චර හොඳ වෙනවද? ඒක හිතන්නේ නැති මිනිස්සු කොච්චර දරුණු වැඩ කරනවද? ඉතින් ඒ වගේ සුළු දෙයකින් අපිට පුළුවන් මේ හිතේ ඒකාග්‍රතාවය ඇති කරගන්න. මේක තමයි අපි යන මාර්ගය. මේක කොහොම හරි කරලා අපි ඉදිරියෙන් කොහොම හරි දිගින් දිගට කරන්න වඩවන්න ඕනේ කියන එක තමයි මගේ අදහස. මම එතනින් අතරම මට මේ අවස්ථාව ලබා දුන්නද දැන් මාත්මයට පිංසි දෙනවා. යත්මත්නේ මට තත්ත්වයක් දෙන්න පුළුවන්ද? මට කියන්න දෙන්න. ඔව් එකක් තමයි දැන් අර ඔබතුමා බොහොම වැදගත් කාරණයක් ඉදිරිපත් කරේ. ඒක මමතක වෙන්නේ දැන් අර කවුගෙච්චේවා ඒව ඉවරයි වගේ මම හිතන්නේ එතන ඒක මේ මට නම් එහෙම හොඳට සවසියුම තේරෙන්නේ නැහැ. නමුත් මට හිතෙනවා ඒකත් එක වැඩි දියුණු කරන්න පුළුවන් සංඥාවක් කියලා මේ අනිත්‍ය තේරුම් ගන්න. ඒ කියන්නේ අර කියන්නේ මට ඒක සිංහලෙන් කියන්න දෙන්නේ can't attract the cock වගේ එහෙම මේක කොපි එක හදාගන්න පුළුවන් කියලා හිතාගෙන කරනවා. එහෙම නැත්නම් ඒක කවදාවත් ආයේ ඒක ඉදිරියටම ඉවරයි වගේ. ඉතින් ඒවා මම හිතන්නේ එක එක මට්ටම් වලින් තේරුම් ගන්න ගැටියක් තියෙනදී ඒක වැදගත් කියලා දෙනවා. එහෙම බලන එක අනිත් පැත්තෙන් තමයි දැන් මම ගොඩක් කාලවලට මේක අහලා තියෙන දැන් ඔය අපි කල්‍යාණ මිත්‍ර ගොඩක් කාලවලට හිතට ටිකක් අර මේ ඒක ගැටිය තමයි. ඉතින් ඒකට මේ සුදු කරලා තියෙන භාවනාවේ මම තේරුම් ගත දෙයක් තමයි මේ කයසයි හිතටයි අකමැත්තක් කියලා නම් භාවනා කරන්න අමාරුයි. මම නම් හිතනවා ඉතින් අනේ මට මේ ධර්ම සාකච්ඡාවට එන්න උනන්දු කරේ මේ හිතනේ මොනවාකුණා. ඒක නිසා මේ අනිත් එක මේ කයයි හිතයි කියන්නේ මම දැනටවත් අඩු ගන්න. ඒක නිසා මේක උදව් කරගෙන තමයි මේ යන්නේ ගමනක් යන්න වෙලා තියෙන ඉතින් තෙරුවන් සරණ. ඒක නිසා ඒකට අපි විශේෂ නකරගෙන සිටියේ ස්වභාවය හැටියට අඳුර ගත්තොත් හොඳයි කියලා හිතනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බොහොම දෙව මහත්මයා මම හිතන්නේ අපි නිතරම ඉතින් කිව්ව දෙයක් තමයි මේ අපි අසුබ සංඥා වැඩුවත් අපි ඇත්තටම මේ කයට සලකන්න ඕනේ. මොකද කය නිසාම තමයි අපි යම්කිසි දහමක් අනුගමනය කරන්න හරි එළවෙන්නේ. ඒක හොඳින් තිබුණොත් පමණයි කියලා. කයට විතරක් නෙමෙයි ජයන්ත මහත්මයා හිතත් ඒ වගේ මම හිතන්නේ හිත අප්සෙට් වුණොත් මුකුත්ම කරන්න බැරි තත්ත්වයක් එනවා. අනිවාර්යෙන්. කය ලෙඩ වුණත් හිත ලෙඩ කරගන්න එපා කියන බුදු දානහස්සේ කියුවේ නේද? හොඳයි මම ගෞරවයෙන් නෙවෙන්නම් සන්ධ්‍යා සිල්වා මහත්මිය ඔබට මේක පොඩ්ඩක් එකතු වෙන්න සේරුවක් කරන්නයි. සත්‍යජිත් මහතුරු සියලුම කාර්ය මිත්‍රයන් තෙරුවන් සරණයි. මම ඉතින් තාම ප්‍රාථමික අවස්ථාවක ඉන්නේ. මට ළඟදී තමයි කල්ණ මිතුර ආශ්‍රය ලැබුණේ. ඒක ඇත්තටම ලලිත් මහත්මයාට ගොඩක් පිං සිද්ධ වෙන්න ඕනේ අපිට මේ වගේ ධර්ම දානයක් ලබා දෙනවා. ඉතින් මම තාම ඉගෙනින් මේ හුඟක් කැමැත්තෙන් මම ඇත්තට ඉන්නේ ඇමරිකාවේ. මට හුඟක් වෙලාවට පය තුනට තමයි මේ එලා තියෙන්නේ. නමුත් මම ඒ වෙන මම ඉතාම කැමැත්තෙන් උනන්දුවෙන් මගේ ධර්ම ඥානය දිනු කරගෙන මට භාවනාවක් හරියාකාර කරගැනීමට මම උත්සාහ කරනවා. මම හිතනවා මට ඉදිරියට ඒ දේ කරගන්න ලැබෙවි කියලා. ඒ නිසා මට මේ කාරණේ මිතුරන් ගොඩාක්ම ඒ කාරණේ මිතුරන්ගේ මේ ධර්ම සාකච්ඡා හරිම අපිට ඇහෙන්නට ගියා. ඉතින් මම හැම දිනාටම බොහොම පිං සිද්ධ වෙන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි බොහොම පිං. සුබද්‍ර මහත්මිය ඔබට මේ දෙක දෙන්න පුළුවන්ද? සුබද්‍ර මහත්මිය. තෙරුවන් සරණයි. බොහොම පිං මාව සම්බන්ධ කරගත්තට මේ මම දේශනාවට හොඳින් ආසාවෙන් සවන් දෙනවා. මට මේ සත්‍යජී තුමාගේ මනෝ කියලා සඳහන් කරේ මානසිකාර්ය කියන එකයි මම තේරුම් ගත්තේ. ඒ ගැන විතරක් තමක් දැනගන්න කැමති. තෙරුවන් සරණයි. හොඳයි, මම හිතනවා අපි දැන් වෙලාවක් සාකච්ඡා කළා. සත්‍ය තුමාට එහෙනම් යොමු වෙලා ඒ කාරණේටත් යම් කිසි පිළිතුරක් ලබාගෙන තවදුරටත් මතු කරන්න තියෙන කරුණක් මතු කරන්න අවස්ථාව තියෙන සත්‍ය තුමනි. තෙරුවන් සරණයි. සම්බුද්ධ සරණයි. අපි මේ ධර්ම සාකච්ඡාවේදී සමහර වචන පාවිච්චි කරන ඒවත් කියාලු වෙන්න ඕනේ හින්දා මනින්ද්‍රිය කියන වචනේ කියන්නේ නැතුව අපි මනෝ කිව්වා. වඩා තේරුම් ගන්න ලේසින්ද නැත්නම් ආර්ය සම්ප්‍රදාය එක්ක අපි කතා කරන්නේ මන ආයතනය චක්කායතනේ වගේ. ඉතින් මනෝ කියලා කිව්වහම මේ පාවිච්චි කරන ඔළුවත් එක්ක ඇති හිතන්න පුළුවන් ගතිය. එයාට අපි නමක් දුන්නා මේ ධර්ම සාකච්ඡාවේදී. අපි හුඟක් කලක් කරනකොට අපි කියන එක තමයි මේ පැය දෙකෙන් පස්සේ අපි 얘ගෙන ආයෙ කාටවත් කතා කරන්නේ. අපි 얘ගෙන අපි හිතන ඒයි මනෝ කියලා කිව්වේ මනින්ද්‍රියට මනායතනෙටමයි. අර අතෙන්දි මානස කියලා කිව්වෙතනේ මේ හිතිවිලි රටාව කියන එක. මනසේ ඇතිවෙන දේවල් මානස වෙනවා. මනෝම තම මානස කියන්නේ. ඒ උනාට අර චින්තන රටාව හිතාගෙන හිතාගෙන හිතාගෙන යන විදිහක් තියෙන්නේ. ඒකෙන් මේකට ඒකෙන් මේකට කියලා ඒ විදිහට යන එක. ඒවා ඉන්නේ සංඥාවල් එක්ක. සමහර දන්නේම නැහැ එකකින් පටන් ගත්තාම නතර වෙන්නේ වෙන දිහාවක. ඒ වගේ වෙන්න පුළුවන්. ඒ අර හිතන ක්‍රමයට ඒක. ඉන්සයිඩ් එකේ වෙනස එකයි. සිතවන ක්‍රමේ මානස කියලා කිව්වා අපි. මනෝ කිව්වේ මනසටම තමයි සාමාන්‍ය විවාහය අපි කියන්නේ. වැඩි යාළුවෙන්ට උනින්ද මං එයාට නමක් දුන්නා. නමුත් ඒක මනෝම තමයි බුදුහාර දේශනා කරන්නේ. ඊළඟට අපි ඔරුවට පයින් ගහන්න හොඳ නැහැ ඉගොඩ වෙනතු. ඒක ධර්මයෙන් වශයෙන්ුත් එහෙමයි මේ ලැබපු මනුෂ්‍යාත්ම භාවය වශයෙන්ුත් එහෙමයි. මේ මිනිස් ශරීරය ලබන්ට ලොකු හපංකමක් කරගෙන තියෙනවා ඉස්සර. ලොකු පිනක් කරලා තියෙනවා. විශේෂයෙන් ත්‍රි හේතුක ප්‍රතිසන්දි තියෙනවා. ඒ කියන්නේ අපිට යමක් හොඳ නරක හිතන්න පුළුවන් ඔළුවක් තියෙනවා. ශාරීරික අංග විකල නැහැ. හිතන්න පුළුවන් ගතියක් තියෙන නිසා ඊගෙන අභිමානයක් ඇති කරගන්න උන ආධ්‍යාත්මිකව. ඒක හොඳ දෙයක්, ඒක හොඳ පැත්ත දෙයක්. මට හොඳ ඔරුවක් ලැබුණා කියලා. කැඩිච්ච නැති මේ මැෂින් එක හොඳට වැඩ කරන, තෙල් හොඳට වැඩ කරන, මෝටරේ හොඳට වැඩ කරන ඔරුවක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ ගොඩට යආගන්නේ ඒ පැත්තට පදින එක තමයි තියෙන්නේ. කොල්ලෑව හැටිය ධර්මය අරගෙන එහෙම නා මෝටර් බෝට්ටුව නෙවෙයි නා. එතකොට ලොකු බෝට්ටුවක් තියෙනවා නම් මහායාන එකක් වගේ හදාගත්තොත් තව කට්ටියක් එහාට දාගන්නත් පුළුවන්. ඒක තමයි මේ කරන්නේ. අනිත් පැයට උදව් කරලා. හැබැයි මෙතෙන්දී අපි අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ බුද්ධාපෙනන ඕනෝන්ගේ වචන වලින් ඕනෝන් නැගිටවනවා. ඒකයි මේ කරන්නේ. කල්යාණ මිත්‍රයන් අපි කවුරුත් අදහස් බෙදා හදා ගන්නව තව තැනකට සම්බන්ධ කරන්නේ අපි. තමන් ආදර කරන ගුරුවරයෙක් ඉන්නවා නම් එයා එයාව අනුගමනය කරන්න ඕන ධර්ම මාර්ගයේ යන්නට ඕන. සීලය, ඉන්ද්‍රිය සංවරය, භෝජන මත්සන්‍යතා, ඒ කරණිමිත්ත සූත්‍රය කියපිටාති ටික ටික ගාව ගන්න සමන්ත. ඒකයි අපි කරන්නේ. සම්මා සම්බුදු සරණයි ජයන්ත මහත්මයා. හොඳයි බොහොම පිං සතියෙතුමනි. හොඳයි අපිට තව කාල වේලාවක් තියෙන සාකච්ඡා කරන්න. මම හිතනවා ඒ තමත්ම හොඳ මාත්‍රකාවක් අපිට ලැබුණේ අනිත්‍ය සංඥාව. අපි හැම වෙලාවෙම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන දේවල් ගැන කතා කරනවා. ඉතින් අද අනිත්‍ය සංඥාව ගැනයි කතා කරන්නේ. හොඳයි මම කැමති අතන රූපා මහත්මිය අපිට සම්බන්ධු වෙන්න මේක වෙලාවක්. රූපා මහත්මිය ඔබට මේ තේයමක් එකතු කරන්න පුළුවා තේරුවන් සරණයි. අපිට ඇහෙන්නේ රූප මහත්මිය ඔබට මේක පුළුවන් යමක් එකතු කරන්න. හොඳයි මම නැවත වතාවක් ගෞරවයෙන් යොමු වෙනවා ආරි මහත්මයාට. ආරි මහත්මයා අද සාකච්ඡා කරන කරුණ සම්බන්ධයෙන් ඔබතුමාට තවදුරටත් අදහසක් හෝ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද විශේෂයෙන්ම හැම දෙනාගෙම තාමත් ප්‍රයෝජනවත් අපේ මේ අධ්‍යාත්ම ගමන කිරීමේ මාර්ගයේ ගමන් කිරීම අපි සම්ප්‍රදායට අවශ්‍ය කරන කරුණු බොහෝ ගක් මේ අනිත්‍ය සංඥාව වැඩි වීම තුලින් අපි ලැබෙන ඵල ප්‍රයෝජන ගැන සඳහන් වුණා. දැන් අර මම අර කලින්ම අර චිත්‍ර මාත්මී කිව්ව දේත් මම අහගෙන හිටියා. එතුමිය අර ප්‍රපඤ්ඤ ගැන සඳහන් කළා. මට ඒ වෙලාවේ නම් හිතුනේ අත්ත වශයෙන්ම දැන් අපි ගක් වෙලාවට මේ ප්‍රපඤ්ඤ වලට යන්නේ අපි අර අපි හැම වෙලාවෙම මේ මොහොතේ මේ අපේ තියෙන අපේ තුල නිතකින්ම තියෙනවා මේ වේදනාව. ඒ කියන්නේ වේදිතයක් අපි සුඛ වේදනාවක් ඇති කර ගැනීම සඳහාම තමයි අපි දන්නේම නැතුව හැම දෙයක්ම අපි කරන්නේ. ඉතින් අපි මේ හැම දෙයක්ම නිත්‍යයි කියලා අරගන්න මේ හැම දෙයක්ම අපිට දැනෙන සුඛය, ඒ කියන්නේ මානසිකව හරි කායික වශයෙන් හරි දැනෙන සුඛයට තියෙන තණ්හාව නිසා තමයි මේ හැම දෙයක්ම කරන්නේ. ඉතින් ඒ මාත්මිය අර භාවනා කරන වෙලාවේදී අර විදිහ ප්‍රපඤ්ඤ වලට ගියේ මං හිතන්නේ ඒ සමාධිත ඒ අදහස ඒ සංඥාව තියෙන්නේ නැති ඒ ආයෙත් කෝස් කරේ නැහැ කියලා තියෙන සංඥාව තියෙනක හැම වෙලාවෙම ඒ උනාට අර භාවනාවේදී මුල භාවනා පටන් ගන්නකොට මුලදීම ඒ සුඛයක් නොලැබෙන නිසා භාවනාවෙන් සිත තැම්පත් වීමෙන් ලැබෙන සුඛය නොලැබෙන නිසා තමයි මේ ප්‍රපඤ්ඤ වලට ගියේ. එන්නත් ඒ මාත්මිය මුලදීම ඒ භාවනාවේ මුල ඉඳගෙන භාවනා කරන වෙලාවේ මේ භාවනාවෙන් යම්කිසි හිත දිනුවක් කරලා සුඛයක් ලැබුණා නම් මං හිතන්නේ ප්‍රපඤ්ඤ වලට යයි කියලා. ඒ නිසා අපි හැම වෙලාවෙම මේ හැම දෙයකම තියෙන අන්ත්‍යතාවයෙන් අපි ගැලවෙන්න හදන්නේ මේ අපේ සුඛයට මේ කියන තණ්හාව කියලා මට හිතෙනවා. ඒක තමයි අපි මේ හැම වෙලාවෙම මේ මොහොතේ, ඒ කියන්නේ මේ මොහොතේ හිත පවත්වා ගන්න අපිට බැරි වෙන්නේ. අපි මේ මොහොතේ එන්න හදනකොටම අපි මේ අනිත්‍ය නිසා, මේක අනිත්‍යතාවය නිසා අපි මේ අපිට ලැබෙන වේදනාව, ඒක වේදිත කියලා කියන ඒ සුඛ වේදනාව අපි නැති වෙයි කියන බය කියන නිසා අපි හැම වෙලාවෙම හැම දෙයක්ම නිත්‍ය වශයෙන් අරගෙන අපි මේ අනිත්‍යතාවයේ මෙනෙහි කර නොකර අපි හැම දෙයක්ම අර සත්‍යතුමක් කියවාගේ මේ සංතති ඝණය හැම දෙයක්ම එක දිගටම තියෙන බව නිත්‍යින්ම හිතාගෙන ඒ ස්වභාවයෙන්ම ඇති වෙන්නේ නිත්‍ය සංඥාව නිසා අපි දිගින් දිගටම මේ හැම දෙයක්ම නිත්‍ය වශයෙන් තියාගෙන ඉතිරි ඉතිරියට යනවා කියලා මට හිතෙනවා. ඉතින් අපි අර අත් වශයෙන් මේ අනිත්‍ය සංඥාව කියන එකේ දැන් මේ යෝරාධික වශයෙන් අපිට හිතන මේ අන්ති කිනක දැනගත්තොත් අපිට අල්ලගන්න දෙයක් නැති වෙයි. ඒ බය අපිට තියෙනවා. ඉතින් ඒක මං හිතන විදිහට මේ භාවනාවක් කරලා හිත සමාධිගත කරලා මේ අන්ති සංඥාව කියන එක අපිට අවබෝධ වුණ දවසකට අපිට ඇත්ත වශයෙන්ම යථාර්ථය, ජීවිතයේ යථාර්ථය දැන ගැනීම තුලින්ම අපේ සිත තැම්පත් වෙනවා. මොකද එතකොට අපිට අර සසුදීමක් කියෝ වගේ අපි මේ අල්ලගන්න තැනක් නැහැ. මේ අපි මේ ගත කරන ජීවිතයේ, මේ නිත්‍ය කරගෙන ගත කරන ජීවිතය හරිම බහානකයි. අපි කොයි වෙලාවේ අගහබියට වැටෙයිද කියන මේ අනුතුරේ තමයි අපි හැම වෙලාවෙම ඉන්නේ. හරියට අර ලණුවක උඩ ගාක් උඩට ලණුවක බැඳලා ලණුව දිගේ ගමන් කරන කෙනෙක් වගේ අපි මේ කොයි වෙලාවේ කඩා වැටිද, අගහදයට කඩා වැටිද කියන එක මේ සංසාරයේ තියෙන බහනකම දන්නකම නිසා අපිට මේ හරි සත්‍යධර්මක් වගේ අපි මේ ශ්‍රණ සම්පත් නිසා අපිට මේ මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙනවා. ඒ මනුස්ස ජීවිතයේ තියෙන ඒකේ තියෙන විරල ගතිය, ඒ කියන්නේ ඒක කොයිතරම් අමාරුද මනුස්සිකය ලබා ගන්න කියලා තථාගතයන්ස දේශනා කරලා තියෙනවා. ආර්යයට අර කනක් ඇස්ස බෑවා, ගියසුදුරෙන් අවුරුදු සීසලක් හස දකිනවා වගේ පෙරලා පෙරලා එහෙම බොහොම අමාරුම අවස්ථාවක් තමයි අපිට මේ මේ ලැබිලා තියෙන්නේ. ඉතින් අපි මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගන්න නැත්නම් මේ ධර්ම තුලින් අපි මේ මේ හැම දෙයක්ම අනිත්‍යයි, මේවා පව අපිට මේ අපේ සතිය මධිකම නිසා, අපේ ප්‍රඥාව මධිකම නිසා අපිට මේ හැම දෙයක්ම අනිත්‍යයි, මේ ඇති වෙන්න නැති දේවල් තියෙන්නේ. මේ අසත් හැම වෙලාවෙම අනිත්‍ය වෙනවා, ඒ වගේම අසට පෙනෙන රූපයක් අනිත්‍ය වෙනවා. එහෙමනම් අපිට අපේ අනුමාන ඥාණයෙන් අපිට තථාගතයන්සේ මේව දේශන තථාගත ඥාණයට පෙනිලා තියෙනවා නම් මේ හැම දෙයක්ම අනිත්‍යයි කියලා අපිට අපේ තුලින් විමසලා බලන්න පුළුවන්. එහෙමනම් මේ අපි හිතමු දැන් උදාහරණයක් ගාන එකේ තියෙන මලක් අපිට පේනවා නම් මේ මල හැම වෙලාවෙම ඇති වෙන නැති වෙන දෙයක් නෑ. හැම ෂණයකම ඇති වෙනව නැති වෙනව නම් මේ දකින ඇහත් හැම මොහොතකම ඇති වෙනව නැති වෙනව නම් එහෙමනම් මේ අනිත්‍ය වූ නැති දේ, නැති දෙයක ශුන්‍ය වූ දෙයක දෙයක් කොහොමද අපිට මලක් වශයෙන් කොහොමද පෙනෙන්නේ කියන එක අපිට විමසලා බලන්න වෙනවා. එහෙමනම් මේ දකින දෙයට අමතරව තව දෙයක් පිටිපස්සෙන් සිදුවෙනවා කියන අනුමාන ඥානයක් අපිට එනවා. එතකොට අපිට හිතනවා මේ ඇහැට පේන්නේ යම් කිසි දෙයක තියෙන මේ වර්ණ සංඥාව පමණ නම් ඒ වර්ණ සංඥාව කොහොමද මලක් බවට, කවුද මලක් කිව්වේ මේකට? එහෙනම් එහෙමනම් මේකට පිටුපසෙන් යම්සි තව ක්‍රියාවලියක් සිදු වෙන්න ඕනේ. එහෙමනම් ඒක සිදු වෙනවා ඇත්තේ එහෙම මේ වෙන්නේ. එහෙමනම් මනස තුල අපි තුල මතකයන් වලින්, අපි තියෙන මතක සංඥා වලින්, අපි තියෙන ආශ්‍රව වලින්, අපි තියෙන අකුසල් සිතිවිලි වලින් තමයි මේ අවිද්‍යාව නිසා මේකට මලක් කියන දේ ආරූඪ කරලා ඊට පස්සේ ඒ ඇති වෙන සිතිවිල්ල තුලින් තමයි ඊළඟ සැරේ අපි ඒ අර ඇති වෙන නැති වෙන දේ හදියා බලන්නේ. එතකොට ඒ අනුමාන ඥාණයෙන් අපිට මේක ටික ටික පුහුණු කරගන්න පුළුවන් නම් මම හිතනවා භාවනාවකදී අපේ සිත තැම්පත් කරගෙන මේ අනිත්‍ය කියන අනිච්ච සංඥාව වැඩි වීමෙන් මේ තියෙන භයානකකම මේ අපි ජීවත් වෙන්නේ බොහොම මේ භයානක තැනක මේ අල්ලගෙන ඉන්නේ හැම වෙලාවෙම ඇති වෙන නැති දෙයක් නේද? කවදා හරි මේක මහා අනතුරට අපිපත් වෙනවා කියලා දැනගෙන අපි මේ අනිච්ච සංඥාව වැඩි වීමෙන් අපි මම හිතනවා මේ අපේ අධ්‍යාත්ම ගමනට උදාක් ඉවහල් වෙයි කියලා, ප්‍රයෝජනවත් වෙයි කියලා මේ අනිසන්න වැඩි වීමෙන්. ඒ ටික තමයි ජයන්ත මහත්මයාට අවසන් වශයෙන් ඉදිරි කරන්න තියෙන තේරුවන් සරණයි. තේරුවන් සරණ මහත්මයා බොහොම හොඳයි. මම ඇත්තට මේකේ ගස්ත ලොකු පණිවිඩයක් තමයි ඇත්තම මේ බාහිර ඒක සිත පවත්වන කම්, බාහිර දේවල් කෙරෙහි සිත පවත්වන කම්ම අපිට අර ඝන සංඥා වශයෙන් නිතර නිතරේ සංඥා මතුවෙනවා. නමුත් ඔක අභ්‍යන්තරකව වෙන ක්‍රියාවලිය දැකීම හරහාම තමයි මේ පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගත හැක්කේ කියන එක. කමල් තෙන්නකෝන් මහත්මයා, මම ඔබත් මාතෘකාව වෙනන්න අවස්ථාවක් අපි සාකච්ඡාවට එකතු වෙන පොත. කමල් තෙන්නකෝන් මහත්මයා. තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි. බොමිස්ත සත්‍යතුමාට අර ඝන සංඥාව මතක් කරලා දුන්න එක ගැන තව එකක් කියන්න තියෙන්නේ මේ වඩන්න කිව්වේ භාවනාවක ඉන්න වෙලාවක නෙවෙයි. මම හිතන්නේ මේක දවසේ හැම වෙලාවෙම මේ විදිහට හිත දිහා බලන්න කියලා වෙන්නයි සත්‍යතුමා කිව්වේ. ඒක එහෙමද කියලා මට දැනගන්න කැමතියි. දැන් අපිට ඇත්ත වශයෙන් තව එකක් කියන්න තියෙන අපිට මේ අපිට පිටින් පිටින් ලැබෙන සංඥාවලින් තමයි අපි අපේ ජීවිතය ගෙනියගන්නේ. මේ අපිට මේ දොරවල් හයකින් ලැබෙන සංඥාවලි. ඉතින් එතකොට ඒ වගේ සේරම හැදෙන්නේ සංස්කාර නැත්නම් අදහස් ඔක්කොම හැදෙන්නේ අපේ හිත ඇතුලේ. අනේ ඒක හැම වෙලේම හිතාගත්තොත් පිට දෙයක් දකිනකොට නැත්නම් ඇහෙනකොට නැත්නම් ඇඟට දැනෙනකොට අපේ ඒක හිත ඇතුලෙන් හැදෙන්නේ කියලා හිතුවොත් හිතා ගන්න පුළුවන් වුණොත් එතකොට පිට තියෙන ගතිය නැති වෙනවා. අර අර අර උදාහරණ කීලා තියෙනවානේ අපි ජීවත් වෙන්නේ මේ පිටරයක් පිටර කටුවක ඇතුලේ කියලා. අපේ ආයතන වලින් තමයි අපි මේ පිට බලන්නේ. එතකොට අර අර අපේ හිත ඇතුළට බලා ගන්න හැටියට පුරුදු වෙවි. ටික ටික ටික ටික දැන් මම කරන හැටි මම හුඟක් වෙලාවට පිට දෙයක් දැක්කා මේක ඉත ඇතුළු නේද කියලා හිතනවා හැමදාම. එතකොට අර කිව්වා ගැර මොකක් හරි අදහසක් ආපම මේක දැන් මේක හිත ඇතුළේ නේද හැදුනේ කියලා. අන්න ඒ වගේ ටික ටික පුරුදු කරලා මේ දියුණු කරගන්න හදන හිත එක දැනකට ගේන්න තමයි හදන්නේ. ඉගෙන යමක් කියන්න තියෙනවා සතිතුමාන්ට දෙවන සරණයි භෞමිකසුති. තෝම්පින් හොඳයි මම යමෙන්නම් චිත්‍ර වැක්ෂ මාසයේද සරණයි. ඇත්තටම දැන් ඇහෙන අවශ්‍ය දේවල් ඔක්කොම වගේ ඇහුණා අපිට. ඒ හැම දෙයකින්ම හිත ඇතුලේ ඇති වෙන සංස්කරණයන් තමයි දැක්කේ. දැන් මේ විදිහට හිතන අපි දැන් අපි මුලින් ඇත්තටම ඉදිරිපත් කරපු උදාහරණය සාමාන්‍ය ලෝකයේ තුල ඉඳගෙන සම්මුතිය තුලින් අනිත්‍ය දකින්න පුළුවන් වුණු අවස්ථාවක් වගේ. මොකද තිල්රුක් මහත්මයා අහපු ප්‍රශ්නෙට එක්කයි මම හිතුවේ ඒක කියන්නම් කියලා. ඒ මොහොතේ නොදැක්කට ඊදී ඇත්තටම යම් කිසි විදියක සතියක් දිනු කිරීමෙන් අර මුලදී සිදු වුණු ස්පර්ශය දැක්කනං මේක මේ මනෝ ස්පර්ශයක් උනේ මනසක් අරමුණකුත් මනෝ විඥානයත් තුළ එකතු වීම නිසා හැදුණු දෙයකින් පටන් ගත්ත සංඥාව නේද මේක. ඒ සංඥාව ඒ ස්පර්ශයත් එක්කම නැති වුණා නේද කියන එක ඒ වෙලාවේ දකින්න අපහසු වුණා. ඒ නිසාම ඒ සංඥාව අර ප්‍රපංච ගොඩකට ගොනු වුණ හැටි තේරුම් ගත්තේ. ඉතින් ඒ සම්මුතිය තුළ එවැනි අවස්ථාවක් දැකපු වෙලාවක විදියටයි තේරුනේ. ඉතින් අපේ මනස ඇත්තටම කුමුණු කරෝතින් මේ මම මගේ මට පේනවා මගේ ඇහැට ඒ වගේ වචන වලින් අයින් වෙලා මේවා ධර්මතාවයන් මට යම් කිසි දෙයක් මේ මගේ ඇහැට මේ විදියට පේනවා නම් ඒහා සමානව ධර්මතාවයන් විදිහට දකින්න පුළුවන් වුණාම දැන් සත්‍යජිත් මා අපිට පැහැදිලි කරා ආනාපාන සතිය කරන අවස්ථාවක ඇත්තටම මේ ඒ මොහොතට හොඳ එළඹුණු සිහියකින් ඉන්නකොට මේ වාතය ඒ කියන්නේ මේ වාතය ඇතුළට යනවා එළියට එනවා ඇතුළට යනවා එළියට එනවා කියන එක ඒ නහයක ස්පර්ශ වෙනවත් එක්කම ඇත්තට මේ ස්පර්ශය කැඩෙනවා. ඊට පස්සේ ඒක දැනෙන්නේ නැහැ. නමුත් අපේ විඤ්ඤාණය විසින් අපිට මේ දැනෙන බව නිසා අපි ඒකට නමක් දෙනවා. මේ ඇතුළට යනකොට කියන ආශ්‍රාසය කියලා. පිටට යනකොට කියන ප්‍රශ්‍රාසය කියලා. ඔය නම් කිරීමත් එක්ක පටන් ගන්නවා අර සංඥාව සංස්කරණය පටන් ගන්න. එතන ඉඳලා ඒක මගේ වෙන්න ගන්නවා. මගේ කියන එක පටන් ගත්ත ගමන්ම අපි ඒක දිගට මගේ හුස්ම මගේ ආශ්‍රාසයේ කොටයි මගේ ආශ්‍රාසයේ මේ වෙලාවේ ටිකයි මගේ ආශ්‍රාසයේ සීතලයි උණුසුම් ඔයාදී වශයෙන් ප්‍රපංච ගොඩකට ගොනු වෙන්නේ අර සිදුණු ස්පර්ශය නැති වුණා. ඒ ස්පර්ශයත් එක්ක මේ දැනීමත් නැති වුණා කියන එක අපි නොදකින තාක් කල් කියලා ඇත්තටම හිතට ආවේ එවැනි දෙයක් දකින තරමට මනසේ ඇත්තටම මනස කියන එක නෙමෙයි සතිය පුහුණු වුණාම සමහර විට අපිට දකින්න පුළුවන් වෙයි. මොකද එතුමා අර අන්තිමට කිව්ව මේ නිවන විස්තර කරන තැන ඒතං සංතං ඒතං පණිතං යද්දං සබ්බ සංඛාර සමතෝ කියන தත්ය. මේ සියලුම සංස්කාරයන්ගේ සමතය අපි සාමාන්‍ය විදියට සාමාන්‍ය උදාහරණයක් අරගෙන බැලුවොත් පොකුණක් වගේ එකක් ඕකට ගල් ගහනකම් අර රිපල්ස් යනවා. නමුත් අපිට ඕනේ මේ රිපල්ස් නැති තැනක්. එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ මේ ගල් ගැහිම නැවතුනොත් මේක නිසල වෙනවා කියන එක. මේ ගල් වගේ තමයි අපේ ඇතුළත මේ හිතින් මේ හැමදේම අපිට කියලා දුන්නු සංස්කරණයන් කියලා තමයි තේරුම් ගත්තේ. මේ සංස්කරණයන් එක එක විදියට වෙන සංස්කරණ තියෙනවා. කාය සංස්කරණ වචනින් වෙනේවා මනසින් චිත්තයෙන් එහෙම කියලා අපි දන්නවා. ඒවා තේරුම් අරගෙන ඒ දේවල් දැක්කොත් මේ වගේ සමතයක් සිද්ධ වෙන්න නම් ඇත්තටම මේ සංඥාව අපි තේරුම් ගන්නම ඕනේ. සංඥාවේ අනිත්‍ය බව දැක්කොත් අපිට යම් කිසි දවසක පුළුවන් වෙයි මෙවැනි නොසෙල් වෙන මනසක් ඇති කරගන්න කියන එක තමයි අදහසක් වශයෙන් ඉදිරිපත් කරන්න කැමති තෙරුවන් සරණයි හැමදෙනාට. තෙරුවන් සරණයි. බොහොම පින්වත් හොඳ අදහස් මතුණා ඒ සාකච්ඡාව තුළින්. මම හිතනවා අපිට අද කාල වේලාව පැමිණලා තියෙනවා අද දිනේදී මේ සාකච්ඡාව නිමා කරන්න. ඉතින් මම කැමති ගෞරවයෙන් සත්‍යීතුමාට යොමු වෙන අද සාකච්ඡාව නිමවට පත් කරන හැටි සත්‍යීතුමනි මම ඔබතුමාට ආරාධනා කරන්නම් සාකච්ඡාව නිමා කරන්න. තෙරුවන් සරණයි. සම්මා සම්බුදු සරණයි. හැම දිනාටම එක වගේම පිං බොහොම පිං කල්යාණ මිත්‍රුණාට දුර්ලභයි කල්යාණ මිත්‍රින්ස බොහොම පිං. ඊළඟ සත්‍යීත අපිට තියෙන්නේ අනිත්‍ය දුක්ඛ සංඥා. ඒ ගැන බාහිර කරුණුවත් වගේම අභ්‍යන්තරවත් හොයලා බලන්න. දුක්ඛ කියන්නේ දුක්ඛ වේදනා විතරක් නෙවෙයි, අසාර්ථකත්වය, කරබල අල්ලා ගැනීම, කරබල වගේ කියලා හිතලා හොයලා බල අපට බණ කියන්නේ. බාහිර ලෝකයේ අනිත්‍යතාවය විතරක් දකින්ට ගියොත් නම් කවුරුද තමන් තුල එක දකින්න ඕනේ මේ මහත් තුලනේ වෙන්නේ කියලා. අර කැඩපත තමම කැඩපතේ පෙනෙන රිෆ්ලෙක්ට් වෙන පිළිඹිඹ වෙන ප්‍රතිබිම්බය තමයි ලෝකය. ඒ නිසා අපි වැඩි අවධානය ප්‍රතිබිම්බයට වඩා ප්‍රතිබිම්බයේ යොමු වෙන තැනට දකින්න ඕනේ කැඩපතට තමයි. එහෙම නුනොත් සමහර විට අර විෂාදය කියලා හෙලබසින් කියන්නේ, ડિප්‍රෙෂන් කියලා කියන්නේ, ඒ අවතත්තිද එහෙම කද්ද එකක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ડિප්‍රෙෂන් එකක් එන්න ඉඩ තියෙන නිසා කරුණාව, මෛත්‍රිය අත්‍යවශ්‍යමයි. මෛත්‍රී භානාව අත්‍යවශ්‍යමයි. ඊළඟට සත්‍යගිතයන් වහන්සේ කියන ශ්‍රද්ධා පැහැදිලිව තියාගන්න මහා භාග්‍යකින් තමයි ඒ භාග්‍යතුන් වහන්සේ අපේ හිත මෙත්තිත ඇතිව උන්වහන්සේ ශාස්ත්‍රික පරිහරණය කරන්න ලැබුණේ. ඒ නිසා අපි ඒ උන්වහන්සේට, සිද්ධාර්ථයන් වහන්සේට, මායාගේ පුත්‍රයාට, සුද්ධෝදනගේ පුත්‍රයාට, යසෝදාගේ ඒ හිතවතාට ඉදිරි ඥාන්ත උදව් කරා ඇත්ත කොහොමයි. උන්වහන්සේට උදව් කරපු හැම දිනාටම කෘතඥතාව ඇති කරගන්න. ඒ සම්්‍යක් සම්බුද්ධ වූ මහත්මයන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් අපි ප්‍රණිපාත කරමු, නමස්කාර කරමු. අපේ සිත් පිරිසිදුයි, පිරිසුදු නිර්මලයි. පිරිසිදු කරන දයම් පෙතුම් අදිෂ්ඨානයෙන් ඉෂ්ට සිද්ධ වීම ඉඩ කඩ වැඩි. ඉත හොඳ පෙතුම් රසක් අදිෂ්ඨාන රසක් කරමු. මේ ජීවිතයේ, මේ භවයේ මිසුරු දරාගෙන පෝෂණය කළ ඒ කාන්තාව මේනියන් කායික හා මානසික වශයෙන් සුවපත් බව ලබත්වා, පියානන්ද පරම වූ යහපතම දකිත්වා. මේ පුණ්‍ය චේතනා, කුසල චේතනා බලවත් උපනිෂේ සම්පතක් වීමෙන් අපේ ඉදිරිදී මඟ තවදුරටත් භාග්‍ය සම්පන්න වේවා, වාසනාවන්ත වේවා. දෛනික දීපැවැත්මේදී කායික වේදනා, මානසික වේදනා, දුක්, දුම්නස් අනන්තයි, අප්‍රමාණයි, අනිවාර්යයි. ඒවා නැගෙන මතුවෙන තරමට ඒවට සතිමත්ව මුහුණ දෙන්න තරම්, අනිත්‍යානුපස්සනාවෙන් දැකින්න තරම් සතුමත් චිත්ත සත්‍යක් ලැබේවා. දලුවත් මහත්මා බොහොම පිමේ කල්යාණ මිත්‍රයන් එකතු කරාට. සසර වස්තුතුරු දාර්ගතු පෙරතුම් ඇති කල්යාණ මිත්‍යා මිත්‍රම් ඇසුතරන් ලැබීමෙන්, සුභිත සම්පත් ලැබීමෙන් අපේ සේ සඳහාත්, අප්‍රමාණ ලෝක සත්‍යාට තිරාමිසව සේවයක් සිදු කරන සඳහාත්, අපේ සිත් තුළ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ක්‍රමයෙන් මුහුකුරා ගොස් පරම ශාන්ත සුඛය, නිබ්බාණය අවබෝධ වේවායි අපි පළමු කොට අදිෂ්ඨාන කරමු, ප්‍රාර්ථනාත් කරමු. සම්මා සම්බුදු සරණයි. කල්යාණ මිත්‍රයන් වුණාට බොහෝම පිං. බුදු සරණයි, බුදු සරණයි, බුදු සරණයි. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. සරණ සරණ.